සම දිනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2017 සැප්තැම්බර් මාස 17 වෙනිදා ඉරිදා උදෑසන පවත්වන ධර්ම සාකච්ඡාව සවන්ට සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාවේ ආරම්භයයි මේ. අද දින අපගේ දම් සභා මණ්ඩපයේ තැමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්නට අපි ඉතාම ගෞරවයෙන් කෘතවේදීව සත්‍යජීතුමාට ආරාධනා කර සිටිනවා. අවසරයි සත්‍යජීතුමනි, ඔබතුමාට ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න අවස්ථාවයි. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපේ ආදරණීය වූ ගෞරවනීය සාසුන් වහන්සේ උන්වහන්සේ කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු. අද අප සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මහා කොට්ඨිත සූත්‍ර. ඒ සූත්‍රය පසුගිය සතියේ සූත්‍රේ බැලුවට වඩා වෙනස් විදිහයි, ගැඹුරුයි. ඒකට එන්නට කලින් අප අපටම සිහිපත් කර ගනිමු, මේ ධර්ම සාකච්ඡාව හොඳ බෞද්ධයෙකු වීමට නොවේ, හොඳ උපාසකයෙකු හොඳ උපාසිකාවක වීමට නොවේ, හොඳ භික්ෂුවක හොඳ භික්ෂුණියක වීමට නොවේ, ආර්ය ශ්‍රාවකයෙකුට බවට පත්වීමේ අභිලාෂයෙන් තථාගතයන් වහන්සේගේ මාර්ගයට පිවිසෙන්නට කැමැති කෙනෙකු වශයෙන් පමණයි මේ ධර්ම සාකච්ඡාව කරන්නේ, අසන්නේ සෑම දෙයක්. කරුණු කීපයක් සිහිපත් කරගත යුතුයි කියලා හේතුණා. දැන් හොඳයි, අමතක කරන්න එපා. කුමන ගැටලුවක් ආවත් සම්මාදිට්ඨියෙන් පිට නොයන්නට, ධර්ම මාර්ගයෙන් ඉවත් නොවන්නට අදිතම් පූර්වකව සතිමත් විය යුතුයි. කතා කරන්න සහසන්නන්. ඊළඟට තමන්ටම ඔරුවක් බෝට්ටුවක් හදාගන්න අවශ්‍යයි ධර්ම මාර්ගයේ සිටින්නට, සෝතසට පැමිණෙන්නට. ශ්‍රද්ධාව ඊට අපට උදව් කරනවා. ඊළඟට කරුණාව නෙක්ඛම්ම සංකල්පය තමයි බෝට්ටුව ගැට ගහලා තියෙන ලන්වේ ගැටෙලියන්නේ. එහෙම නැත්නම් අප ධර්ම බෝට්ටුවට නැගලා ඉන්නවා, අපි හිතනවා අපි දැන් පැරිගෙන යනවා කියලා. ඒ වුණාට නෙක්ඛම්ම සංකල්පයයි කරුණාවයි නැති නිසා ඒ බෝට්ටුව ගැටෙලියලා නැහැ. ලන්වෙන් තාම වෙරළට ඉදුරට තොටුපළට බැඳිලා තියෙන්නේ ඒ ඇන්කර එකට. ඒ නිසා ඒ ගැටේ නොලියා ඔරුව පදින්න බෑ කියන එක අවබෝධ කරගන්න ඕන. මටම ගැඹුරුම හදවතින් මානසින් කැමැත්තක් ඇතිවෙන්න ඕන මම මේක ධර්ම මාර්ගයට යන්න ඕනේ කියලා. ඊළඟට පුංචි ඔරු තියන අයට බාධා නොකරන්න වගේ බලාගන්න ඕන. සමහර අයට ලොකු බෝට්ටු හදාගෙන තියන වෙන්න පුළුවන්, සමහර අයට පුංචි බෝට්ටු තියෙන්නේ. සිරු දෙනාම ඕගහයකට අහු වෙලා ඉන්නේ, සැඩ පහරකට අහු වෙලා හිටින්නේ. ඒ නිසා කරුණාවෙන් ඒ ඇත්ත අනිත්‍යයට උදව් වෙන්න ඕන. අවබෝධය සමගම කරුණාව වැඩෙන්න පටන් ගන්නවා. අවබෝධය සමගම කරුණාව වැඩෙන්න පටන් ගන්නවා. මේ සූත්‍රයට යනකොට ඊළඟට විශේෂයෙන්ම සිහිපත් කරගත යුතු කාරණයක්. මොකද අපි නිප්පපංචය ගැන කතා කරන නිසා අපි ඉතාම මැනවින් හොඳටම අප අපටම සිතා ගනිමු. අපි හිතමු මෙහෙම, මේ කතා කරන්නාට හෝ අසන්නන්ට අසන්නියන්ට මිතුරන්ට මිතුරියන්ට අපට කවරම හෝ රාගයක් කවරම හෝ ව්‍යාපාදයක් අංශු මාත්‍රයක හෝ අවිද්‍යාවක් නොමැතිනම් ඇතුලේ කැරකෙන්නේ අපගේ සිහියට සතියට ප්‍රඥාවට ප්‍රතිරේක්ෂා ඥානයට අරමුණු වෙන්නේ කුමක්ද, දැනෙන්නේ මොකද්ද? ඒක දැනගන්න ඕන හිතලා. මනවින්ම සිහියෙන්ම මේ පණිවිඩයට මේ පණිවිඩයේ සිහියට සිතට ඇතුළු කරගන්න කතා කරන්න. මගේ හිතේ මුළුමනින්ම රාගය නැතිනම් මුළුමනින්ම ද්වේෂය නැත්තම් ව්‍යාපාතේ නැතිනම් මෝහය අවිද්‍යාව අංශු මාත්‍රයක් ඕ නැතිනම් මට අර මේ මනසට අරමුණුවන්නේ කුමක්ද? ඒක හොඳට හිතන්න ඕන. මොකද අපි නිප්පාපංචය ගැන හිතන නිසා, කතා කරන නිසා. ඊළඟට එක්තරා කෙනෙකු වශයෙන් නම් අපට පරම සත්‍ය අවබෝධය අවශ්‍ය වී තිබෙන්නේ මා එක්තරා එක්කෙනා විශාල වෙන තරමටම මාර්ගය දුෂ්කරයි. මොකද මගේ මං එක්තරා කෙනෙකු හදාගෙන ඉන්නවා මාතුලින්ම එයා නිවන් දක්වන්ට එයා ලවා සත්‍ය අවබෝධය කරවා ගන්න උත්සාහ ගැනීමක් තියෙනවා. ධර්මයේ අවබෝධ කරගින් උත්සාහයක් තියෙනවා නම් ඒ තරමට මේක දුෂ්කරයි මාර්ගය. ඒ නිසා පෞද්ගලික මනස්සපකාටක් තියෙනවා. එකිනෙක කෙනාට හදාගත්ත මනස් ගම්පාසෙන් හදපු, ඒ දූපතෙන් හදපු, සංස්කෘතියෙන් හදපු, අම්මා තාත්තා හදපු, තමන් කියපු පොතින් අහපු දෙයින් හදාගත්ත මනෝකේකක් තියෙනවා. ඒ මන පෞද්ගලික මනසට යට වෙන්නට නොදී සතිය තියා ගන්නට වෙනවා. ඊළඟට මෙන්න අවශ්‍යමදී ඉන්ද්‍රිය ඥානය හා ප්‍රපංච සම්බන්ධ. ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ ඇහැ, කන, දිව, නාසය, හම, මනු. පාලියෙන් කියන්නේ චක්ඛු, සෝත, ඝාන, යුහා, කාය, මනෝ කිය. එතකොට මේ ප්‍රපංච කියනද අපි කතා කරන්නේ නිප්පපංචය ගැන, ප්‍රපංච නොවන දේ ගැන. ප්‍රපංචයත් එක්කම කතා කරන්නේ මේ ඉන්ද්‍රිය ඥානයට ඒක සම්බන්ධයි කියලා. අපි මදුපිණ්ඩික සූත්‍රයේ මැනවීමම නිරන්තරයෙන් බොහෝ විට සිය දහස්වර කතා කරලා තියෙන නිසා අපි දන්නවා. අද්දකීමෙන්ම දන්නවා ප්‍රපංච ලෝකයේ, කල්පනා ලෝකයේ, දවල් හීන ලෝකයේ මවාගන්නේ ඉන්ද්‍රිය අනුබද්ධිතව සංඥා එක්ක එකතු කරගෙන. ඊළඟට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අර ඉන්ද්‍රිය භාවනාව, ඒ ඉන්ද්‍රිය දියුණු කරගත්තාම නැත්තම් ඉන්ද්‍රියන් හටගන්නේ කොහොම කියලා පටිච්චසම්පන්නතාවයේ තේරුම් ගත්තාම එයාගේ මනසට අරමුණු වැටෙන හැටි, අර රත් කරපු යකඩයකට ඉඳහිට දී බිඳුවක් ඇටල ඉක්මනින් අතුරු දහන් වෙනවා කියන ඒ උපමාව තථාගතයන් වහන්සේ අපිට කියලා දුන් උපමාව මතක තියෙන්න ඕන. ඊළඟට මේ ඔක්කොම පසුබිමේ තියෙන්න ඕන. ඔයත්ගෙන ගත්ත ඉන්ද්‍රිය පච්චය ගැන, ඒකෙන් විශේෂයෙන් චක්කුන්ද්‍රයන්, චක්කු විඥාන ධාතුය, සංසම්පුත්තකානං නංච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. ඒතෝ චක්කු කියන එක චක්කු විඥාන ධාතුවටත්, ඒහා ඈඳිලා එන අනිසිරු දෙයටමත් ඉන්ද්‍රපත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. ඒ හයතම මතකෙ තියෙන්න ඕන. අනිත් කරුණ නෙවෙයි ඒ ටික තරම්. ඊළඟට සම්පයුත්ත පච්ච සත්තාරෝ ඛණ්ඩා ස්කන්ධ හතර, කියන්නේ රූප හැරෙන්නට හොන අරූපිනෝ, ඒ කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන. අඤ්ඤමඤ්ඤං සම්පයුත්තේන පච්චේන පච්චයෝ, එකිනෙකට මිශ්‍රලදී නිසා ඒ සම්පෙත්ත ප්‍රත්‍යෙන් උදව් කරන එකිනෙකට ඉන්න. ඒකේ අන්තං ඔළුවේ තියාගන්න ඕන. මේ සූත්‍රයේ එක්තරා දෙයක් කතා කරන නිසා ස්පර්ශය අතනගෙන අපිට පස්සකායාගෙන යන්තම් මතක් කරගන්න ඕන. චක්කු සම්පස්ස, සූත සම්පස්ස, ධාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ පස්ස ආයතන අධ්‍යාත්මික ආයතන ගැන නෙවෙයි කියුවේ. චක්ක ආයතන, සෝත ආයතන නෙවෙයි, බාහ්‍ය ආයතනත් නෙවෙයි, විඥාන කායත් නෙවෙයි, චක්කු විඥාන වගේ. චපස්ස කාය, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ හය ඔය පසුබිමේ ඔය පුංචි ඔළුවට, මේ මෝඩ ඔළුවට ඒ ටික දාගෙන ටිකක් වටපිටාවේ තියාගෙන ඒ ආයුධ ටික අවශ්‍ය කලමනාට අපි මහා කොට්ට සූත්‍රයට අහුම්කන් දෙමු. අතිශයින්ම උතුම් වූ මහරහතන් වහන්සේලා දෙදෙනෙකු විසින් කරන ලද සාකච්ඡාවක්. සාරිපුත්තයන් වහන්සේ සහ මහා කොට්ට හාමුදුරු. අතකෝ අයස්මා මහා කොට්ටිතෝ යේන අයස්මා සාරිපුත්තෝ තේන ප්‍රසංකම්. සාවත්තියේදී සාරිපුත්තයන් වහන්සේ ඉන්න දිහාවට කොට්ටිත හාමුදුරු ගියා. උන්වහන්සේ දකින් බැහැ දකින්ට ගියා. උපසංකමිත උන්වහන්සේ ඉන්න තැන් ළඟට ගිහිල්ලා ආයස්මතා සාරිපුත්තේන සද්ධින් සම්මෝදි. බොහොම ප්‍රේමනාප ලෙස ඒ කතා බහ කළා. අපි කියන්නේ ඇයි හොඳයි කන් කතා කළා, සුදුක් ඇහුවා. ඒව අහලා සම්මෝදනීයං කතං සාරාණීයං වීත්සාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒ සතුරු සාමීචි අවශ්‍ය පිළිසඳර ටික කතා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්ත නිසින්නෝකෝ ආයස්මා මහා කොට්ටිතෝ පැත්තකින් වාඩි වෙච්ච ඒ මහා කොට්ටිත හාමුදුරන් වහන්සේ, මහරහතන් වහන්සේ, සාරිපුත්තයන් වහන්සේට ඒ වන්දනීය අග්‍රශ්‍රාවකයන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නත්ති අඤ්ඤං කිංචි. එක ප්‍රශ්නයක් ඇහිවි. ආයුෂ්මත් සාරිපුත්තේනි, මේ පස්සායතන හය දැන් ඒවා කිව්ව චක්කු සම්පස්සායතනද මනෝ සම්පස්සායතන දක්වා අපි කිව්වා. මේ පස්සායතන හයේ සම්පූර්ණයෙන් නිරෝධ වුණාම ඒ හය සම්පූර්ණ එන හිටියාම මේ වචන ලේසියට තේරුම් ගන්න විතරයි කියන්නේ හොඳ නිරෝධ කියන එකට මාකි වෙන හිටියා කියලා. මේ පස්සායතන මම ලෝකයට කවර ලෙසකින් හෝ සම්බන්ධය අත්හැරියාම නත්ති අඤ්ඤං කිංචි, ඉතින් වෙන මොකුත් ඉන් පස්සේ නැද්ද? ඒක දැන් තේරුම් ගන්න ඕන. සමාවෙන්ද මේ මගේ අර්ථකථන ඉදිරිපත් කරනවාට නමුත් තේරුම් ගන්න වෙනවා මේක. මම ලෝකයට සම්බන්ධ වෙන්නේ චක්කු සම්පස්සායත්, ඒ චක්කුන්ද්‍රියවට ගෙහෙම තියෙනවානේ. දැන් අපි අද ඊට වඩා ගැඹුරු දෙයක් කතා කරමු. මීඩියා එකක් තියෙනවා මම ලෝකයට සම්බන්ධ වෙන්නේ ඒකෙන්, මේ මාධ්‍යය තුලින්. චක්කු සම්පස්සායතනේ හැස් ගුලියක් තියෙනවා. මේක දකින්න මේ වෙනවා. ඊට පස්සේ කන එක්ක සම්බන්ධ වෙනවා. ඒ බාහිර ආයතන තියෙන නිසා ඒ පස්සායතනේ වැදගත් වෙනවා. ඒකෙන් තමයි මම ඉතිරි ලෝකය හදාගන්නේ. මට ඉතිරි ලෝකය ඔය හැම මිශ්‍ර විවි යන. ඒතකොට කවුද මම මෙතන ඇති? ඔබ කෙනෙක් නැහැ ඇත්තෙම. සැබෑ ඔබ නෙවෙයි මේ වෙන්නේ. පස්සෙගත් පස්සේ බලපු දේවල් අරගෙන මම එක්තරා කෙනෙකු හදාගෙන මී යනවා. ඒතකොට ඒ සම්බන්ධතාවේ සම්පූර්ණම ඇන හිටියාම ඒ මැෂින් එක සම්පූර්ණම ස්ටොප් බටන් එක දැම්මහම නැවතීමේ බොත්තම තද කරහම මොකක්ද ඊට පස්සේ තියෙන්නේ? ඊට පස්සේ හඳු කියනවා මේ මානවී කියන්නේ වෙන කවුරුත් නෙමෙයි, කියන්නේ තථාගතයන් වහන්සේ ධර්ම සේනාපති කියලා. ඕනම භික්ෂුවකගේ අවසාන පරමාදර්ශය හැටියට ගන්න කිවිහෙ උත්තමයන් වහන්සේ මහා මුගල්ලාන. ඒ තු සාරිපුත්ත හාමුදුරු කියන මා හේවං ආසෝ එහෙම කියන්න බෑ. ඒක එහෙම නෙවි. දෙවෙනි ප්‍රශ්නේ, චන්නං ආවසෝ පස්සාතන අශේෂ විරාග නිරෝධා නත්ති අඤ්ඤං කිංචි. ඒ පස්සායතන දැන් මේ කියනකොට අපි දැනගන්නවා ඉන්ද්‍රිය ටික එකතු කරගෙන ඊට පස්සේ අධිවචන සම්පස්ස පටික සම්පස්සත් එක්ක එකතු වෙලා ගිහිල්ලා දැන් තවත් එහාට ගිය තැනක් මෙතන. ඒ පස්සායතනයන් සම්පූර්ණයෙන් ඇන හිටියහම, සම්පූර්ණයෙන් නතර කරහම වෙන මොකුත් නැද්ද එහෙනම්? මාහි ඒවං ආසෝ එහෙම කියන්නත් එපා බිස්සු. කොට්ටිතේනි එහෙම කියන්නත් එපා. තුන්වෙනි ප්‍රශ්නේ, ඒක මුල් එක දන්නවා මෙහෙමකක් නැද්ද? ඊළඟට අහන්නේ සන්නං ආසෝ පස්සාතනං අශේෂ විනාග නිරෝධා අත්ථිච නත්ථිච අඤ්ඤං කිංචි. එතකොට ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? මුල්ම එක තමා පස් අශේෂ විරාග නිරෝධයෙන් මොන හරි තියනවාද? එහෙම නැත්නම් මොන හරි නැද්ද? ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? හතරවෙනි එක. ඡන්නං ආසෝ පස්සාතනං අශේෂ විරාග නිරෝධා නේවත්ති නෝනත්ති අඤ්ඤං කිංචි. එහෙනම් ඇත්තේ නොඇත්තෙත් නැද්ද? එහෙම නොවන්නේත් නැද්ද? නේව ආත්ති නෝනත්ති ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? මොකුත් දෙයක්. අර සම්පූර්ණ පස්සායතන හයම අතුරුදහන් වෙච්ච ගියා. උනා එන හිටියහම මාහේවං ආසෝ එහෙම කියන්ටත් බෑ ආයුෂ්මතුනි කිව්වා. ඊට පස්සේ කොට්ටි තහනුව ආයිතහම මම පාලි අඩු කරලා කියන්නම්ද. අශේෂ විරාග නිරෝධයෙන් ආයතන හයම සම්පූර්ණ නිරෝධ වෙච්ච තැන ඉන් පස්සෙ යමක් තියෙනවාද කියලා අහනකොට එහෙම කියන්න එපා කිව්වා. එහෙමනම් පස්සාතනේ අශේෂ විරාග නිරෝධයෙන් දැන් ඊ වචන කියනකොට දන්නවා මොකද කලින් කිව්වා සම්පූර්ණයෙන් යන හිටියාම එහෙමනම් මොකුත් නැද්ද? එහෙම කියනකොට එහෙම කියන්න එපා කිව්වා. ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? එහෙම කියනකොට එහෙම කියන්න එපා කියලා. එහෙනම් නැත්තෙත් නැද්ද නොනැත්තෙත් නැද්ද කියලා ඇහුවොත් එහෙම නැති වෙන්නේ නැද්ද කියලා හම ඇහුවාම කිව්වා එහෙම කියන්න එපා කියලා. යථාගතම් පන ආසෝ ඉමස්ස භාතිස් භාසිතස්ස අත්තෝ දත්තප්. මේ කිව්වොත් ඔබ වහන්සේ කියලා දුන්න දේ තේරුම් මා දැනගන්නේ කොහොමද? මේ කොට්ටිත හඳුරහන් සාරිපුත්තයන් වහන්සේ ඔන්න අප ඉගෙන ගන්න ඕන දේ දැන් එනවා. ඡන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා. ආවසෝ හැවත්නි මිත්‍ර භික්ෂුව මේ ආයතන පස්සායතන හය දැන් මතකද? වචනට වඩා තේරෙන්න ඕන. අප කියන දැන් මේ ඉන්න ස්ත්‍රී පුරුෂ භාවයේ භික්ෂු නොභික්ෂු භාවයේ බෞද්ධ නොබෞද්ධ භාවයේ ඕන එක. එතකොට අප ලෝකයට සම්බන්ධ වෙන්නේ චක්කු සම්පස්සාතනි. ඔය තියෙන්නේ ඇහැ කියලා එකක් තියෙන ඔළුවුඩ. සෝත සම්පස්සාතනි. ඒ ඉන්ද්‍රියත් එක්ක වැඩ කරලා ඒකත් එක්ක යන ක්‍රියාදාමයක් තියෙනවා. ප්‍රොසෙස් එකක් තියෙනවා. මාධ්‍යයක් තියෙනවා. මේ ඇහැම නෙවෙයි ඒතකොට ඒක මාධ්‍ය කරගෙන එහාට යන ගතියක් තියෙනවා. ඊට පස්සේ දිව නාසය හැමදාම කියන්නගේ ඔළුව බෙල්ලෙන් උඩ හුක්ක් ඒවා තියෙන. ඊට පස්සේ හැම මනු ඔළුව ආශ්‍රිත මොළේ ආශ්‍රිත තියෙනවා. කල්පනා කිරීමේ ශක්තිය මනෝ කියලා. මේ ටික නැතුණා අත්‍යඤ්ඤං කිංචි इति වදං. යම් මොනම හරි තව දෙයක් තියෙනවා කියලා කිව්වොත් ඒ හයි අශේෂ විරාග නිරෝධයෙන් සම්පූර්ණයෙන් එන හිටියම් පස්සෙත් ආයෙත් කල්පනා කරහන්ට දෙයක් තියෙනවා කියලා කිව්වොත් ඔන්න හොඳ වචනේ. ඉති වදන් එහෙම කියන කිව්වොත් එහෙම අප්පපංචම් පපංචේති. කල්පනා නොකළ යුත්තක් කල්පනා කළ යුත්තක් කියලා හිතන. කියන්නේ කල් කතා කරන්නවත් බැරි දෙයක් ගැන කතා කරන්න හදනවා. අහසේ ගිරක් ඇඳලා ඇඟිල්ලෙන් අහසේ අඳිනවා අකුරක් අයන් ඇඳලා ඒක බලනවා වගේ වැඩක්. ඒ ගැන කතා කරන්න හදනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට ඒ කරුණ හතරක් ගැන කිව්වා. එහෙමනම් ඒකෙන් පස්සේ මොකුත් නැද්ද? ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? නොමැත්තෙත් නැද්ද නොමැත්තේ නැත්තෙත් නැද්ද කියලා. යලිත් එතකොට ආයි එතනින් තමා ඉවරුනේ. එතකොට කිව්වා මේ බැරි දෙයක් ප්‍රපංච කරන්න බැරි දෙයක් ප්‍රපංච කරන්න හදන්නේ. ඒකයි ඒක කරන්න එපා කිව්වේ කියලා. ඊට පස්සේ යාවත ආවුසු චන්නම් පසාතනං ගති. කොච්චර හරි දුර යම්තාක් දුරකට ස්පස්ස ආයතනේ ගමන් කරන තැනක් තියෙනවා නේ. තරහ දුරකට යනවා ගිල නතර වෙනවා. ඒක යනතුරු යන තැන දක්වාම තියෙන පපංචයේට ඒක කරකින්න පුළුවන්. ඉන්ද්‍රිය හය ස්පර්ශ ආයතන හයත් එකතු කරගෙන බාහිර අධ්‍යාත්මික ඉන්ද්‍රිය බාහිර ඉන්ද්‍රිය කියලා දන්නවනේ. එතකොට ඒ කියන්නේ අධ්‍යාත්මික ආයතන චක්කු සෝත ඝාන ජීවා කාය මනු ඇහැ කන දිව නාසය හම සහ මනු. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස සහ ගෑවෙන જાති සහ හිතවිලි වර්ග හිතන જાති. ඒ අනුව දැන් මදුපින්ඩික සූත්‍රය දන්නවනේ. ඒතු විඥානයේ තියෙනවා තින්නම් සංගති. පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති සංසංජානාති. යම් සංජානාති සංවිතක්කේති. හින්දා හිතා ගන්න එක හඳුනා ගන්නවා. ඒ ගැන ඊට පස්සේ හිතළු භාෂාව මිශ්‍ර කරගෙන මම සීහින ලෝකයක් මවන. සීහින ලෝකයක් කිව්වම ස්පියාගෙනම නෙවෙයි. අර ගෞරවනීය භික්ෂුව කැමතිසේ ආයතන තියෙනවා. මම ඉන්නවා මම ඉන්න ලෝකයක් තියෙනවා කියලා අපිට විස්තර කරනවා. අව සිහිපත් වෙන්න. ඒතුරු මම කියලා කෙනෙක් ඉන්නවා මම කියන කෙනාට ජීවත් වෙන්නට එයා පළපදියම් කරන්නට බාහිර වූ පෘථුවියක් සහිත යමක් තියෙනවා. වර්ණවත් යමක් තියෙනවා. ශබ්ද සහිත යමක් තියෙනවා. රස දැනෙන යමක් තියෙනවා. බඩ පුරවන යමක් තියෙනවා. ඇඟේ ගෑවෙන යමක් තියෙනවා. හිතන්න පුළුවන් සිතිවිලි වර්ගයක් තියෙනවා කියලා භවතණ්හාවක් දාලා මම මේක හදාගෙන හදාගෙන යනවා. එතකොට තම උන්වහන්සේ කියන්නේ මිත්‍ර භික්ෂුව නැත්තම් ආසෝ කොට්ඨිත යාවතා චන්නම් පස්සාතනං ගති. කොයිතරම් දුරට හරි පස්සායතනේ ගමන් කරනවාද තාවතා පපංචස්ස ගති. ප්‍රපංචයේ කියන ඒ මනෝමය සිහින ලෝකයේ නැත්තම් වැටකඩලු බිඳගෙන මගේ තණ්හා දිත්‍ති මාන නැත්තම් ලෝභ දෝෂ මෝහත් එක්ක මිශ්‍ර වෙලා මවා ගන්නෙමි මම ලෝකයේ කියන එක එතෙන් යනකම් තියෙනවා. නිරෝධයකුත් තියෙනවා. යාවතා පපංචස්ස ගති තාවතා චන්නම් පස්සානං පස්සායතනං ගති. පපංචයේ කොයිතරම් දුරට යනවා නම් කැරකෙනවා නම් ඒකේ ෆීල්ඩ් එක දක් තියෙනවා නම් ඒ තරමට තමයි පස්සායතනක් තියෙන. එතකොට චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා ආවසෝ කොට්ටිත මේ හය පස්සායතන හයේ සම්පූර්ණ නිරෝධයෙන් පපංච නිරෝධෝ පපංච රූප සමු. පපංච කියන වචන අපි දන්නවා. පපංච නිරෝධය පපංච රූප සමේන නිරෝධය තියෙනවා ප්‍රපංචවල. එතකොට ඒවා සම්පූර්ණ සංහිඳින්ද සංහිඳිල යනවා. කිට් සූත්‍රය ඒතර ආයත් මතක් කරගත්තොත් මේක තේරුම් ගන්නට මුලින්ම කිවි දේ යලිට කියන්නම්. ඊතමනාව අපි සිතමු මනවිම්ම සිතට ගමු. අපට ඒ කියන්නේ මේ කතා කරන්නාට අඩු ගානේ දිව ගාලා හරි බලන්න පුළුවන් නම් මේ කතා කරන්නාට අසන්නන්ට අසන්නියන්ට හැමෝටම කවරම හෝ රාගයක් කවරම හෝ ව්‍යාපාදයක් කවරම හෝ අවිද්‍යාවක් මෝහයක් නොමැතිනම් අපගේ සතියේට නැත්තම් අපගේ ප්‍රතිවීක්ෂා ඥානයේට අරමුණවන්නේ මොකක්ද? මං ඊගෙන මං කතා කරන්නේ මොන වචනේ කියලාද? එinsa තමයි තථාගතයන් වහන්සේ දුක ගැනම හිතන්න කිව්වේ, දුක් ගැනම කතා කරන්න කිව්වේ. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රයන් වහන්සේට, පින් තථාගතයන් වහන්සේටත්, ඊ වන්දනීය වූ විතරාගී වූ ඒ මහේශාක්‍ය වූ මහරහතන් වහන්සේලා දෙනමටත් নমස්කාර වේවා. ධර්මය දන්නා ඇත්තෝ ධර්මය බොහෝ කතා කරන්න පුළුවන් ඇත්තින්ම කතා කරන්න අපට කියන්න. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. බොහොම පින් සත්‍යජීතුමා. අපි දැන් සාකච්ඡාව ආරම්භ කරන්නයි වෙලාව. මම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රින්ට ආරාධනා කරන සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. යන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ආරම්භයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. අවසර සත්‍යජීතුමනි, මම හිතනවා ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටසක් තමයි සත්‍යතුමා මතු කරේ මේ සූත්‍රය හරහා. මෙතෙන්දි මතක් වෙච්ච දෙයක් තමයි, ඇයි අපි පස් ආයතනය කියලා කියන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා සල ආයතන කියලා අපි චක්ක ආයතන, සෝත ආයතන, ගාහන ආයතන ආදී වශයෙන් වූ මන ආයතනේ දක්වා වූ ආයතන ගැන කතා කරනවා. නමුත් දැන් මෙතන විශේෂයෙන්ම පස් ආයතනය ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් එතෙන්දි හිතිච්ච දෙයක් තමයි මේකත්, මම හිතන්නේ අපි සත්‍යතුමාට පසුව අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. හිතිච්ච දේ තමයි ආයතන කියලා කියනකොට දැන් ආසින්චඤ්ඤා ආයතන, විඥානං ඡායතන කියන ඒ ආයතන කියන්නේ ස්ථාන වශයෙන් ගත්තත් එමත් නැත්නම් භූමි වශයෙන් සඳහන් වන ආයතනයකුත් තියෙනවා. ඉතින් ඒ ආයතනත් එක්ක වෙන් කරන්නද මේ විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය හයත් එක්ක තියෙන ආයතන ටික පස් ආයතනය කියලා විශේෂයෙන්ම සඳහන් කරේ? නැත්නම් අපසල ආයතන කියලා සාමාන්‍යයෙන් කතා කරාමත් ඒක තේරෙනව නේද? මෙතන සල ආයතන කියන්නේ නැතුව පස් ආයතන කියන වචනේ පාවිච්චි කරපු එකත් පොඩ්ඩක් මම හිතනවා අපිට වැදගත් වෙයි කියලා තේරුම් ගන්න. සත්‍යතුමා අහුව ප්‍රශ්නේ ඇත්තටම අවිද්‍යාව නිරවශේෂ නිරෝධයක් වුණාම කොයි විදිහේ දෙයක් ගැන හිතයිද කියලා ඉතාමත්ම අමාරු හිතා ගන්න. ඒ කියන්නේ අපිට එහෙම පුරුද්දක් නැහැ. අපි ජීවිත තුළ තියෙන්නේ තමා දකින, එහෙමත් නැත්නම් තමා හදාගත්ත ලෝකයක් තුළ ජීවත් වෙන අවස්ථාවක අර විදිහේ දෙයක් ගැන හිතන එක ගන්න බෑ. ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒක ප්‍රපංචයක්ම තමයි. අපි යම් විදියකින් හිතනවා නම් දැන් රහතන් වහන්සේ කෙනෙක් මේ ආකාරයටයි ආයතන පරිහරණය කරන්නේ, මේ ආකාරයටයි දේවල් දකින්නේ. අපි මුගක් වෙලාවට මම හිතන්නේ පසුගිය සාකච්ඡා වාර ගණනාවකම කතා වෙච්ච දේවල් ගැන හිතනකොටත් ඒ සියල්ලම ප්‍රපංචයක් නේද කියන එක තමයි හිතෙන්නේ. මොකද ඒක ඇත්තටම අදාළ ගෝචර විශයක් නොවන බව මෙතෙන්දී සාරිපුත්තයන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ ගැන ඇත්තටම හිතා ගන්නවත් බෑ කොයි ආකාරයටද ඒ ආයතන කියන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද. එහෙම ආයතනයක් ගැන කතා කරන්න පුළුවන් ඇත්තටම ඒ අවිද්‍යාව නිර්වශේෂ නිරෝධ වීමෙන් කියන එක ගැන හිතනකොට ඇත්ත වශයෙන්ම හිතා ගන්න බැරි කොටසක්. ඉතින් ඒක මම හිතනවා ඒ අවස්ථාවට පත්වෙච්ච උතුමනෝ දැන් මෙතන වුණත් මම හිතනවා මහරහතන් වහන්සේලා දෙනම අතර සාකච්ඡාව අපි වෙනුවෙන්මයි අහලා තියෙන්නේ. නොදන්න අපිට මේ කරුණ තේරුම් ගන්නමයි අහලා තින්නක් දැන් උන්වහන්සේලාම දන්නවාට නෙවෙයි. ඉතින් මේක ඉතාම ගැඹුරු කාරණයක්. මම හිතනවා ඉතාමත්ම කාලෝචිතයි අපි මේ කාලේ කතා කරන ධර්ම වලටත් ඉතාම කාලෝචිත මාතෘකාවක් කියන එක තමයි දැනට එකතු කරන්න තියෙන්නේ. මම අහගෙන ඉන්නම් පසුව අවස්ථාවක් ලැබුණොත් තවදුරටත් කතා කරමු. තෙරුවන් සරණයි. බොහොම පින් දෙයන්ත මහත්මයා, මම සේන මහත්මයාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා කරුණාවයි. තෙරුවන් සරණයි. ඉතාම ගැඹුරු ධර්මයක් අද දේශනා කරන්නේ. මට ගොඩක් දේවල් ඇත්තවශයෙන්ම තේරුම් ගන්න බැහැ, මොකද මගේ දැනුම තරම් මදි නිසා. මට මෙතන ඇත්තවශයෙන්ම ජයන්ත මහත්තයා කිව්වා වගේ පස් ආයතනය කියන එක මට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන පස් ආයතනය කියන එකෙන් තේරුම් කරන්න කියලා. අපේ සත්‍යදීතුමා කිව්වා එක චක්කු, සෝත, ගිව්හා, ගාන, ඒ විදිහට මනෝ කියන හය සම්බන්ධ වෙන එකක් කියලා. එතකොට මෙතන ආයතන කියන එකෙන් මම අහලා තියෙන මොකක් හරි නිෂ්පාදනය වෙන එකක් කියලා. එතකොට මෙතන පස් ආයතනය කියන්නේ හයක්, පස් ආයතන හයක් කියනවා කියන චක්කු කියලා. එතකොට එකක් අපි ගත්තොත් චක්කු පස් ආයතනය, ඒක මොකද්ද මේක මොකද්ද මේක වෙන්නේ කියන එක. අනිත් ඒවා නම් ටිකක් තේරුණා. ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ කියන සම්පූර්ණයෙන්ම නිරෝධ වෙච්ච කෙනාට නැති වෙච්ච තැන තියනවාද කියලා ප්‍රපංච කියන එකත් මම තේරුම් ගත්තේ මේ දෙකලස් වලින් අපිව ප්‍රමාදයටපත් කරන ධර්ම හැටියට. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් හිතනවා නම් යම් කිසි දෙයක් අපි කරනවා නම් ඒක අපේ ප්‍රපංචයක්. බලද අපි කෙලස් නිසා තමයි මේක වෙන්නේ. ඒක වැරදි නම් කාර්යයක් ගත්තොත් ඒක මට ප්‍රයෝජනවත් වෙයි. උතෝර මෙතන මේ සූත්‍රයෙන් මම තේරුම් ගත්තේ මේ පස්සායතන සම්පූර්ණයෙන්ම නැති වෙනකොට ප්‍රපංචත් නැති වෙනවා. ඒ කියන්නේ අපිට එතනින් එහාට කතා කිරිල්ලක් නැහැ කියන එක. එතනින් එහාට කතා කරන්න ගියොත් කතා කරනවා නම් එතනම කතා කිරීමම ප්‍රපංචයක් වෙනවා. එතකොට ඒක නිසා තමයි මේ සම්පූර්ණයෙන්ම නිරෝධයත් ප්‍රපංචයත් ප්‍රපංච නිරෝධයත් එක වෙලාවම සිද්ධ වෙනවා කියන එකයි මම තේරුම් ගත්තේ. ඒක නත් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් බොහොම පිස්තරවා සර්. මම සේනහත්මයත් විමසුවා පස්ස ආයතන ස්පර්ශ ආයතන වශයෙන් හැඳින්නේ ඇයි කියලා නිකන් මගේ ඔළුවට ආපු අදහසක්. ඒක නිවැරදිද දන්නේ නැහැ. දැන් පස්සපච්චයා වේදනා කියනකොට වේදනාව ඇති කරන නිසා වේදනාවට ආයතනයක් වෙනවා පස්සේ කියලා හිතුණා. එතකොට යම් කිසි දෙයක් වේදනාවක් ඇති වුණා නම් ඒක ගැන හිතනවා. යම් වේදේති සං සංඥානාති යම් සංඥානාති සං පපංචේති කියලා. ඊට පස්සේ සංඥාවෙන් ගන්න ඒවා හිතන ඒවා ප්‍රපංච කරන තැනට යනවා. එතකොට මේ විදිහට නිෂ්පාදනය කරන නිසා පස්ස ආයතන කියලා වෙන්නේ නැති කියලා හිතුණා. ඒ වගේම දැන් රහතන් වහන්සේගේ ත්‍ස්සේනකොට ඒ ආකාරයට ප්‍රපංච හැදීමක් නැහැ. පටිච්චසමුප්පාදයේ එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන අදහසකුත් ඇති වුණේ. අපි ඒ ගැන සත්‍යදීතුම අපිට පැහැදිලි කළා දෙයි කියලා හිතනවා මතුවට. මම අනිත් කල්යන මිත්‍රින්ටත් ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා. රොහන් මහත්මිය ඔබතුමාට පුළුවන්ද සම්බන්ධ වෙන්න? තමා වෙන රොෂාන් මහත්මිය. අතේරුවන් සර් නැහැ හැමෝටම. මේ මගේ පැත්තරම බොහොම දැනුම අඩුයි. නමුත් මේ ගැඹුරු දේශනාවක් කියන එක තේරුණා. මම මේ ඇත්තටම ඉතින් බොහොම මේ කාලෙක ඉඳලා දන්න දෙයක්. ඒක ඇත්තටම මම මේ අහලා දැනගත්තා කලින්. ඒක හින්දු ආගමෙන් ආපු දෙයක් කියලා. අර නච්චසෝ නචාඤ්ඤෝ කියලා අර කිව්වයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒ වෙනකොට මේ දැන් හරිම මෙතන මේ අපිට මේ දැන් අර මේ අපි රහතන් වහන්සේගේ මේ ඒ ගැන අපි කල්පනා කරන්න හදනවා. මේ අපි ඒ තත්ත්වෙට ඒ කියන්නේ ගොඩාක් දුරින් ඉඳගෙන ඉතින් මේ දැන් ගොඩක් වෙලාවට දැන් එතනට යන්න ඕන තැන පෙන්වන්න ඒක කියලා දෙන්නත් ඕනේ. නමුත් මේ ඒක මේ ඒක හරි හිතා ගන්න අමාරුද කියන්න කොහොමද අමාරුයි? මං වගේ කෙනෙකුට කොහොමද කියන්න අමාරුයි? මට ඇත්තටම මේ මට සමාර්ථයක් ඇහුවා මං දැන්න තියෙන දතම දැන එක ටිකක් අඩුයි. අහන දේට නෙමෙයි උත්තරේ දුන්නේ මම. මේ ඒක ඉතින් මම ගොඩක් දුරට කල්පනා කරගත්තා. මේ මගේ මේ ඇත්තටම මගේ තිබ්බ දුර්වලතාවයක් ලොකු. මේ ඒක ඉතින් මට වැටෙන්න නැහැන කාලයක් ගියා. මේ ඉතින් මෙතනදී මේ සූත්‍රයේදී මේ අහන ප්‍රශ්න ටික ඇත්තටම මේ අපි වගේ අය ගැන අනුකම්පාවෙන් ඒ මහරහතන් වහන්සේලා අතර ඇතිවෙච්ච ඒ සාකච්ඡාව තවදුරටත් මේ අහගෙන ඉන්නම්. සමහරක් විට සත්‍යජීවිතමා තවදුරටත් අපිට ඉදිරියේදී මේ ඇතිවෙච්ච ප්‍රශ්න ජයන්ත මහත්තයා මතු කරපු ප්‍රශ්නයත් මේ සේන කරනංගල මහත්මයා මතක් කරපු ප්‍රශ්නයක්. අතුරු අපි තව මේ උත්තර හොයනවා තමයි, මේ උත්තරේ හොයාගන්න තමයි අපි යන්නේ. මේ ඒක නිසා මේ මට හොඳටම මේ අවබෝධ වෙච්ච දෙයක් තමයි අර සත්‍යදිතුමා මුලින්ම පටන් ගන්නකොට කියපු දේ. දැන් අපි මෙතන ඉන්නේ මේ මාර්ගයට වැටිච්ච, මේ මාර්ගයට ආපු කට්ටියක්. ඒ කියන්නේ අපි මේ උපාසකවත් භික්ෂුවත් ඒ ඔක්කොම නම් කරලා කිව්වා නෑ. මේ ඒ කියන්නේ අපේ අරමුණ ඇවිල්ලා නිවන. ඉතින් මේ ඒ වගේ මණ්ඩපේක අතරම මම මේ මහාව අවතක්සේරු කරගන්නවා ගොඩක් වෙලාවට. නමුත් මම ඒකත් කරගන්න නැතුව දැන් මම ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව. මම ඒකයි මේ වැඩි කාලයක් නොගෙන සාකච්ඡා මණ්ඩපේට මම මේ විවෘත කරන්න පෙරවන් සන්නයි. ඔව්, මොහොතින්ද සම්මාත්මයා කල්‍යාණ මිත්‍රින්ට තව අදහස් වලින් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. චන්දන මහත්මයා ඔබතුමාට පුළුවන් ද කතා කරන්න? තිරුවන් සරණයි සියලු දිනාටම අවසරයි සත්‍යතුමා. දැන් මට මේ වෙලාවේදී දැන් මම ගොඩක් මේ පොත් තියාගෙන පාඩම් කරන කෙනෙක් නෙවෙයි. මට එහෙම විශාල මොළේකුත් නෑ, ගොඩක් මත තියාගෙන ඉන්නම් හැම්විලේ ප්‍රායෝගිකව පුහුණු කරන්න තමා මම හැම්විලේම ආ කරන්නේ. එදා කියන දේ එදාට පුහුණු කරන්න මම කාලයන් තිස්සේ උත්සාහ කරනවා. මේ නිෂ්ප්‍රපංච වෙන්න කියන ප්‍රපංච කියන්නේ කිසි දෙයක් හිතන්නේ නැතුව කිසිම දෙයක් නැතුව ඉන්දේකේක හරි අමාරු දෙයක්. සමාල්ලාටදී තප්පරයක් විතර තමා තප්පරයකුත් නීවින්ද ඇති බොහොම චිත්තක්ෂණ කීපයක් තමා ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ තරම් කාලයක්. ඉතින් ඒක දවසකට වැඩක් නැති වෙලාවට නිෂ්ප්‍රාපංචව ඉඳ මේ උත්සාහ කරනවා. ඒකට මට දැන් මෙතෙන්දි මතක් වුණාර සීල සූත්‍රය. දැන් මේ සෝවාන් වෙච්ච කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ නිෂ්ප්‍රාපංචව ඉන්න බෑනේ කොහොමද ඊට එහාට මෙහාට දෙවනින්දාර සීල් සූත්‍රයේ තියෙන පංච උපාදාන ස්කන්ධය 55 ආකාරයකට හිතන විදිය. ඒ විදිහට තමයි මේ සෝවාන් වෙලා සකෘදාගාමීල් ඊට මාර්ගය යන අය ඉන්නේ කියලා කිහිම සූත්‍රයක් පියාලා තියෙනවා. මම ගොඩක් වෙලාවට ඉතින් මට ඒක මතක නැහැ. මෙතන අර දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ඒ විදිහට පංච උපාදාන ස්කන්ධය 55 ආකාරයකට භාවනා කරන එක තමයි කරන්නේ කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් මම මේ ඒ 55ම බෑ. ඒ වුණාට ඉතින් ශරීරයේ මේක රෝගයක් විදිහට හරි මම ගොඩක් වෙලාවට ඒ විදිහට ඉන්න උත්සාහ කරනවා. මම වැරදි දෙයක් කිව්වනම් නිවැරදි කරන්න තීරණ සරණයි සිල් දෙනවා. ඔව්, තීරණ සරණයි. බොහොම පිං චන්දන මහත්මයා මහා සත්‍යවිතුමාට යමු වෙනනම් සත්‍යවිතුමනි ඔබතුමා මේ පිළිබඳව තවදුරටත් කරුණු ටිකක් දැනගන්න තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. කරුණු කීපයක් සාකච්ඡාට ගත යුතු වෙනවා. මතක් වෙන හැටියට කියන්නම්. පපංච කියන වචනය සිහින ලෝකයක් මවා ගැනීම. එක අපට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම අපි හිතමු මන් දන්නේ එහෙම ඕනේ. එතකොට මේ ගැන අප සූත්‍රවල තියෙන සාකච්ඡාවෙන් අප කරලා තියෙනවා. සූත්‍ර සාකච්ඡාවලදී මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ තමා මහා කච්චානහන්දු හොඳටම විස්තර කරන්නේ මේක. ඒ පපංචේන වචනේ කටුකුරුන්දේ ඥානානන්ද ඒ වන්දනීය උත්තමයා උන්වහන්සේ ලියලා තියෙන පොතක් Concept and Reality in Early Buddhist Thought. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පයේ සහ යථාර්ථයේ කියලා. ඒක සිංහලට පරිවර්තනය කළා තියෙනවා. ඒක හොයාගන්න පුළුවන්. මම හිතුවා seen through the net එකෙන් තමයි කට්ටියගේ වෙබ්සයිට් එක මම හිතනවා. ඒක තමයි දැනට ටෙක්ස්ට් බුක් එක හැටියට පාවිච්චි කරන්නේ. perception ඊට පස්සේ මේ ප්‍රපංචික කියන්නේ proliferation කියන්නේ මනස කියන එක වැඩි කරගන්නවා. අර ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිහිල්ලා නතර වෙන්න හැදුවේ ඊට පස්සේ ඒ වගේ කියලා. මානසින් යමක් හිතන් හිතන්ට සංකල්ප ලෝකයේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ පපංච කිවේකයි. පපංචයේ තියෙන තණ්හා, දිට්ඨි, මානත් එක්ක ලෝභ, දෝෂ, මෝහත් එක්ක මිශ්‍රිත ගතියක්. ඒතොට නැති රූපයක් හදා ගන්නවා. අර අර මේ රතු හැට්ටකාරී කතාව තියෙන්නේ අන්න ඒ වගේ. අර කිරි මුද වෙලා කිරි දෝලා කිරි අරඤ්ඤා කොට එයා මේ හිතුව මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අපි කතා වාසේ අන්න ඒක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඊළඟට ඒ ප්‍රපංච කියන එක ඒ ගැඹුරුම වචනයක්. නිකන් හිතනවා කියන එකක් නෙවෙයි. සංචේතන චේතනාවක් අනුව චින්තනයක් අනුව මොනව හරි හිතනවා කියන එකක් නෙවෙයි. ගණනක් හදනවා කියන එකක් නෙවෙයි. ඊළඟට ආයතන කියන එකට එන්න කලින් අර නෙතසෝන සංඤෝ කිවි මෙතෙන් තෙන එකක් නෙවෙයි. ඒක ඔය බුද්ධඝෝෂේ ආචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුව වට්ටකතා සිංහල අට්ටකතා පරිවර්තනය කරලා මේ ඔය ශ්‍රී ලංකා විතරන්නේ ථේරවාද සම්ප්‍රදාය තුල ඉහළටම සලකන පොතක් තියෙනවා. එච්චර ඒක ගැඹුරින්ම ලියලා තියෙනවා. ඒක අමාරුයි එමේ ඒ කාලේ හැටියට මෙහෙක ලිව්වද කියන්න. නමුත් ඒකට විශේෂ දුන්න විශේෂ තනත් ඒ ප්ලස්ම දෙන්න ඕනේ නැහැ කියලා දැන් හිතලා තියෙනවා කවුරු. ඒත් B B- දුන්න නම් ඇති ඒකට. ඒ උන්වහන්සේ එක මේ යලිපදීම ගැන කියනකොට උන්වහන්සේ කීපකත් තමයි නැචසෝ නචාඤ්ඤෝ. ඉපදෙන්නේ යාමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. එක්තරා විදිහකට ඒකට ගැළපෙන උත්තරයක් වෙනවා. ඒක වෙන විදිහක් නැති නිසා කියන්නේ. මේ ආයතන කියනකොට දැන් ඔය දසුත්තර සූත්‍රේ සංගීත සූත්‍රේ වගේ දීගෙන කය ගත්තොත් අර මා කලින් මතක් කළා ඒ චක්කේදී චක්ක කියන්නේ හයේ ගොඩ වල් ටික කියනකොට ච අජ්ජත්තිකානි ආයතනානි. ඒක දැන් දන්නවනේ. දැන් මේක තමන්ගේ සම්දි අර සමිද්ධාම්ද්‍රෝ කියපු එක ගන්න ඕන. සමිද්ධාම්ද්‍රන්ට අර දේවතාවා කියපු දේවතාවී කියපු එක. එතෙන්දි මතක තියෙන්න ඕන මේ සද්ධර්මයේ සම්දි ටිකයි කියන්නේ මට දකින්න පුළුවන් මේ 2017 දී. ඔය රැකියාව ඔය ජොබ් එක කරන ගමන් ඔය පොසිෂන් එකේ තියෙන ගමන් ඔය මාතෘත්වයේ පීතෘත්වයේ ඔය ස්වාමී ස්වභාවි භාර්යා භාවයේ ඔය භික්ෂු භාවයේ නොභික්ෂු භාවයේ භික්ෂුණී භාවයේ නොභික්ෂුණී භාවයේ තියෙන කොට කරන්න පුළුවන් දෙයක්. ඒකට මුඩු හිසක් කසාවතක් අවශ්‍ය නැහැ. මේක එන්න ඕන. මේක දකින්තම වෙනවා අපිට. ඒකට අපිට තියෙනවනේ ඇහැක් කනක් දිවක් නහයක් හමක් සහ මනෝ තියෙන ඕකත් එක්ක එකතු කරගෙනනේ මේ උපාදාන ස්කන්ධ පහ අදලා මම කියලා කෙනෙක් මට දාන්න තියෙන්නේ. මට ගුලියක් තියෙනවනේ දාන්න. ඩෙන්ටිටි එකක් තියෙනවනේ. මේක මෙහෙම මේ පෘථුවියේ එක්තරා තැනක එක්තරා ගුලියක් හෙටෙට ස්පන්දන මිල මැෂින් එකක් හෙටෙට තියෙනවා. එතකොට ඒක ඇතුලේ තියෙන අර දැන් ಜಾති දැන් හුඟක් ඒතර කතා කරන්න ಜಾති කියනකොට තේසන්තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකා ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බති කණ්ඩානම් පාතු බාවෝ ආයතනානම් ප්‍රතිලාභ. ඔන්නෝය ආයතන ප්‍රතිලාභයක් වුණා. පර අර මාංකඩල භික්ෂුන් වහන්සේ බොහොම හොඳටෝක විස්තර කළා. ඒකත් ඒව අහන්න ඕන. ඒව දැන් මේ මට වචන නැහැ. සමහර වචන දී ගෞරවනීය භික්ෂුන් වහන්සේලා බොහොම අගේට කියනවා. එතකොට අධ්‍යාත්මිකාත්මික තියෙනවා. දැන් ওই පහක් තියෙනවනේ. ওই පාවිච්චි කරන ওই ඔලු ගෙඩියේ ඇතුලේ මේ මම හැම ඇතුලේ තියෙනවනේ ওই හැයම. ඊට පස්සේ බාහිර තියෙන ඔය ඇහැ කියන එකට ඇහෙනවා නෙවෙයි පේනවා, වර්ණේ පේනවා, සටහන පේනවා, එහෙම ගතියක් තියෙනවා. අභිධර්මයට යන්න එපා දැන්. තොර වචන එපා, වචන විසිකරන්න. දැනෙන්න අරින්න මේක. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන මේ වචන වැඩක් නැහැ. ඒව දන්නවා දිවට රස දෙන්නවා, හැමිට ගෑවෙන જાති දෙන්නවා. ඊට පස්සේ ඔළුවෙන් හිතන්න පුළුවන්. මනෝ වලින් හිතන්න පුළුවන්. ඒ තමයි බාහිර ආයතන. ඔය සංගීත සූත්‍රයේ ඊට පස්සේ කියන තැන්වල නොකියවනේ මම මේ අපිට තේරුම් ගන්න උන සත්‍යයන්. ඊට පස්සේ ඒ ඇහත්, ඒ රූපත්, ඒ ශබ්දත් මේ ඔළුවේ තියෙන්නේ, මේ කන් දෙකත්, ඒ ඔය ඇහෙන ශබ්දත්, මේ දිවත්, ඔය දැනෙන එක එක රස වර්ගත්, මේ ශරීරයත්, ඒකට දැනෙන ගෑවෙන જાති, මේ නාසයත්, ඒකෙත් දැන ගන්ධ එනවා, මේ මනෝහරහා ගලායන සිතිවිලි තිබුණට මොකද විඥානත්වෙ මතුනේ නැත්තම් ඒක මත ගෑවෙන්න මම දන්නේ නැහැ හැම දෙයක් වුණාද කියලා. ඉතත් විඥාන කාය විඥාන ඇති වෙනවා. ඒ කියන්නේ දැන් cognition power එක දැනෙන ගතියක් දැනෙනවා කියනකොට feeling නේ මං කියන්නේ. ඒක මට අවබෝධ කියනකොට knowledge නේ වෙයි. හොඳද? මට මේක තේරුම් ගන්න පටන් ගන්න. මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒකට කියන චක්කු විඥාන, ච විඥාන කාය. චක්කු විඥානං, සෝත විඥානං, ඝාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. ඒව අප අහලා සිය කෝටි සැරයක් අහලා දන්නවා දැන් මේක. ඊට පස්සේ එනවා චපස්ස කාය. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. කියන්නේ දැන් මේ ඉන්න පුද්ගල භාවය ඒ භූත රූපත් එක්ක පවතින සත්‍යයත් එක්ක මිශ්‍රෙන්ට හදා ගන්න ක්‍රමයක් තියෙනවා. මේකේ ඒකයන්ට හදාගත්තම ඒකේ ඉඳලා මේක පැකේජ් එකක් හැටියට මෙන්නේ එක ගෲප් එකක් එක්ක ඇඳිලා එන්නේ ධම්මලක් ඇඳිලා එනවා. එක පුරුකක් ඇද්දාම ඇඳලානේ ඔක්කොම එනවා ඒ විදිහට. අර ඩොමිනෝස් මේ ඇහෙන් දැකපු දේ මනෝලව සංචේතනාවක් හදාගෙන මට ඒක දිග්ගස්ස ගන්න පුළුවන්. ඒ ගැන වින්දන හදා ගන්න පුළුවන්. ඒ ගැන හිතන්න විතර්ක හදා ගන්න පුළුවන්. ඒ ගැන વિચાર හදා ගන්න පුළුවන්. ඒ හදාගන්න එකට තමයි කියන්නේ ආයතනය වෙනවා කියලා. පස් ආයතන කිව්වේ ඒක. දිග්ගස්සා ගැනීම. ආයතන කියන්නේ මේ වැඩේ දිග්ගස්ස ගන්නවා. පපංච වෙන්න පටන් ගන්නෙ මගේ ආණ්ඩුකාරකමෙන් මිදිලා, මගේ ග්‍රහණය මිදිලා දැන් මම ඒකට යට වෙන හැටි. ඒ ප්‍රපංච සංඥා සංකා ඒ කෝටි ගණන් සිය ගණන් ඒ එක පරිසරයට වෙනවා. කියන්නේ මේක පැටව ගහලා ඊට පස්සේ ඒ කතාවේ මගේ මනසින් හදාගන්න සිහින කතන්දරේ නාටි මම ප්‍රධාන නළුවා නිලිය බවට පත් වෙනවා. අතීතේ සහ අනාගතයේ යවලා වර්තමානයේ හරහා එකට යවල ඒක තමයි වෙන්නේ. ඕක තමයි පපංච සුර ආයතන කරගන්නවා කියන්නේ අරක දිග්ගස්ස ගන්න. මෙතෙන්දී ආයතන අර වචනේට සම්බන්ධ කළ නිසා ආකාසානං ඡායතන වචන මට තේරුම් ගන්න හොඳට ආකාසානං ඡායතන කියනකොට මතක් වෙන්න එපා කවුද දෙවියේ නෑ. මේ පැකට් එක තුල මේ සත්‍යජී කියන මේ චංචල වෙන මේ දලුදමින් අර ජීවිතින්ද්‍රයක් එක්ක යන්නේ ඒකත් එක්ක යන මේ ගැහෙන පොදිය තුල මේ ස්පන්දනයේ වෙන ජීවත්වයේ තුල ඒ සත්‍යය තියෙනවා. එතෙන්දි වෙන්නේ අර උපේක්ඛාවට සම්පූර්ණයෙන් ගිහිල්ලා අර දුපේක්ඛා කියන එක දන්නන වේදනා දුක්ඛ වේදනා සුඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වලට ආයිබුවන් කියලා. පුබ්බේ සෝමනස්ස දෝමනස්සාන අත්ංගම. ඒක ඔක්කොම අයින් කළා දාලා. ඒතකොට නානත් සංඥා නැහැ. දැන් කියනකොට දන්නවනේ අලුත් අයින්නවනම් අහලන්ට මොනවද මේ කියලා. ඒ නානත් සංඥා ඔක්කොම නතර වෙච්ච තැන දීයාට පුළුවන් දහතිබංග සූත්‍රේ මතකද? ඒ උපේක්ඛාව එයාට පුළුවන් ආකාසානං චාතනද අනන්තු ආකාසෝ කියලා. ඒ කියන්නේ මේ මම කියන පුජ්‍යල පොදිය පවතින්නේ අනන්ත වූ ආකාශයක් තුල. සිත්විලි දෙකක් අතර විශාල හිදසක් තියෙනවා එතකොට. ඒකට ඇතුල් වෙනවා එතකොට. එතකොට ඒක එතකොට ඇත්තම වැඩි කරදරයක් නැතුව බොහෝ කලක් පවත්ව ගන්න පුළුවන්. අර ධානයකදී තියෙන කල්පනා කරන ශක්තිය. ජායති කියන්නේ මේ යමක් කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේ ඒ වචනේ හොඳට දන්නේ. එයා හිතනවා නම් ඒක එයා ඉන්නවා. අර කිහිම නෙවෙයි ඊට වඩා ස්ථාවරයි. ඒකට ගිහාම. ඒකද ඒක සුදායිතන. ඒ නිසා ඒක ඉන්නට පුළුවන් ගොඩක් කල ඉඳන්නේ බයස් ප්‍රමාණවත් වැඩි වෙනවා කියන්නේ ඒ සත්ත්වභාවය තුළ. ඒකයි ආයතන මින් එතින්දි ඒ ක්‍රියාත්මක වීම වැඩි එතන. ඒ වචනේ අනු එක ගත්තර දැන්ට මේකට ගන්න එපා. මේකෙදි ආත්ම දේතකොට ඊළඟ එකට අපි දැනට හිතමු මෙහෙම මම නොකිසියෙක් බවට පත් වෙනවානේ මගේ හිතේ රාගයයි දෝෂයයි මෝහයයි නැත්නම් සම්පූර්ණ අතුරුදන් වුණා. ඒක නෙමෙයි කරන්න හදන්නේ. මේ Nirodha මෙතනමයි තියෙන්නේ එතකොට. නමුත් ඒකට අත ගහන්න බෑ. මොකද ඒක අවේදිතයි. අර ඔය ස්තිෝගේ කිය හිතන්න බෑ. ඒක ඉගෙන අවශ්‍යත් නැහැ හිතන්න. ඒකයි මේ සාරිපුත්තයන් වහන්සේ මහා කොට්ඨාසහාමුදුරන් වහන්සේ කියන්නේ ඒ ගැන කතා කරන්න ජීවොත් නිප්ප පංචම් පපංචේති. පපංච නොකල යුත්තක් ප්‍රපංච කරන්න හදනවා. ඒ තථාගත භාවයේ හිතා ගන්න බෑ අපිට. ඒක රහත් මනස කොහොමද වැඩ කරන්නේ කියන එක අපිට හිතන්න බෑ. නමුත් දැන් මට තේරෙනවා මං දුක නිෂ්පාදනය කරන්න හැටි. ඒක සහසුද්ධින්ම දන්නවනේ. දැන් කවුරුත් අපි මට කාම තණ්හ ඇති වෙන හැටි, මට ද්වේෂ ඇති වෙන හැටි, මට ඊර්ෂ්‍ය ඇති වෙන හැටි, මට පරිගන්න හිතෙන හැටි, කෙනෙකු විනාශ කරන්න හිතෙන හැටි, අනිත්‍යගේ නිදීන විනසන්දහද නැති ඒවා අපි කරනවානේ. දන්නවනේ කියලා අපි දැන් නම් ඒව අඩුවෙන් කරන්නේ. නමුත් අපි ඒවට ආරම්භින හැටි දන්නවනේ. එතකොට ඒක නතර වුණොත් එහෙම එයාට කරන්න දෙයක් නැහැ. ඇත්තේ කරුණාව සහ මෛත්‍රිය පමණයි. ඊට පස්සේ ලෝකෙට සම්බන්ධ වෙන්නේ මේ දෙකෙන්. කතා කරනවා නම් කතා කරන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් එක්කෙනා මේ දුකෙන් නිදහස් කරගන්න. බෙහෙතක් බොන්න ඕන කෙනාට බෙහෙතක් දෙනවා. බොන්න ඕන කෙනෙක් වෙන්න ඕන. පුරුෂ ධම්මසාරති කීවේ ක තමන්ට අවශ්‍යතාවය මතුවෙන එක්කෙනා උඩට ආව නෙළුම් කැකුල තමයි පිපෙන්නේ වාගේ. ඉසම් එක අපිට කරන්න පුළුවන් දෙයක් පුළුවන් දෙ මොකද්ද? රූපය තමයි ඔබ ඔබ වශයෙන් ගන්න. එහෙමනම් මේ රූපය ඔබ වශයෙන් ගැනීම අවසාන නිගමනයේද? ඒකේ සත්‍යයත් හරිද? එතකොට වින්දනේ ඔබ සැබෑ ඔබද? හිතහරහ මතක් පිළ යන පුල්ගස් තල්ගස් ගැහෙනු මිනිස්සු දේශපාලන රටවල් හඳ ඉරතරු ජුපිටර් සැටර්න් ඇප්ලෝ ඕවා ඔක්කොම ජාති ඔබද? සැබෑ ඔබ එතනද තියෙන්නේ? එහෙම නැත්නම් වින්දන බත් කනකොට කටට දැන්න දිවට දැන්න වින්දන මන්දුරේ කපනකොට විදිනකොට දැන්න වින්දනේ උණු අතුටයක් ඇඟට දාලා shower එක අස්සින්නකොට දැන්න වින්දනේ අයිස් ඉඩියක් අතට අල්ලනකොට දැන් වින්දනය කෙනෙකුට හග එකක් දැනකොට වින්දනය ඊට පස්සේ යමක් ගැන කැමති දෙයක් දසන ලැති වින්දන ඒද ඔබ කෝටි ප්‍රකෝටියක් ඇති වෙන නිවින්ද ඒවාද සැබෑ ඔබ එතන ඉන්නවාද ඊට පස්සේ සංඛාර ඇති වෙනවා රාග ඇති වෙනවා මෛත්‍රිය ඇති වෙනවා කරුණාව ඇති වෙනවා ද්වේෂය ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවා සැකය ඇති වෙනවා ආය දේශය ඇතිනවා ආය ශ්‍රද්ධාව ඇතිනවා අලෝභ චේතනාව ඇතිනවා ආශ්‍රම චේතනාව ඇතිනවා චේතනත් අර සංචේතන පසුගිය සත්‍ය අපි සාකච්ඡා කරලා ඒක ඉච්ඡ හොඳට සාකච්ඡා කරේ නෑ විවෙන පැත්තකට ගිය නිසා නමුත් අවිජ්ජා නිසා සංඛාර ඇති කරගන්නවා ඒ සංඛාරද සැබෑ සත්‍තිජි ඒ සංඛාරද සැබෑ ඔබ සාරිපුත්ත හාමුදුරන්ගේ හිතහරාගේ සිත්ති විලිද උපතිස්සගේ සිතහරාගේ සිත්ති විලිද්දේය ඉට පස් විඤ්ඥානත්්‍යයක් තියෙන දැනෙන ගත්තිය කොග්නාශීන් පවර ගත්තියෙන ඒකල් සැබැ ඔබ නැහැ මේක මම අර විශ්ෂ කරදාල මේක මෙහෙම වෙන්න පුළන් මෙතන මොකක් හද තියෙනවා බලවේගිය ඒක තමන් මේක යන්නේ එයන්න ඒක කියන්න තමා නැච්ච සූර්ණ චාන්යෝ මේක ප්‍රොසෙස් එකක් විතරයි. එකින් මේකේ තේනවා. හරි. කිරි දෙකරහම මේ කර්ඩ් වෙන එකට අවශ්‍ය ජී දෙම්මහ කල්චර්ස් ටික. ඒක තවත් දැන් බටර් තවත් ගියන් ගිහී. ඒ විදිහට චීස් හදා ගන්න පුළුවන්. අන්න ඒ විදිහ. නමුත් ඒක කිරිත් නෙවෙයි ඒකත් මේකත් නෙවෙයි. ඒකට තමයි කිව්වේ. ඒ වගේ මේ පැවැත්ම තුල ශක්ති රාශියක් එකතු වෙලා පොදියක් හදාගෙන යන ගතියක් තියෙන අවකාශය සහ කාලය අතර මේ මතමයි මා කියාගන්නේ. ඒක දැනගත්තහම අපිට දැන් තේරුම් ගන්න වෙනකොට ඔය පංච උපාදානස්කන්ධය මම එක එක වචන වලින් කියන්න උත්සාහ ගත්තේ. ඒ පංච උපාදානස්කන්ධය නොවේයි ඔබ. එයින් තොර ඔබ කෙනෙක් හොයාගන්න හැදුවොත් ආයෙත් හදන්න ප්‍රපංචයක් කියන්නේ මනෝලෝකයක් හදාගන්න. එතකොට ආයෙත් සක්කාය දිට්ඨි විචිකිච්ඡාවට අහු වෙනවා. ආයෙත් ඒකට ඔක්කොම අහු කරගන්න ගත්තාම උද්දච්චයට හිතේම නිසා ලේසින් වැඩේ තමයි රාගයේ පැත්ත නැමෙලා නැඹුරු වෙලා වින්දනයක් සුඛ වේදනාවක් ඇති කරගන්න උත්සාහ ගන්න. ඒක තමයි අප කරාන ගොක් වෙලාවට. ඒකට අර ඔය වන්දනීය ගුරුවරුන් කියන escape from the reality නෙමෙයි escape into reality. අපි මේකට යන්න ඕනේ මේකේ මේක ඉස්තියාම ඊට පස්සේ තේරුනහම ඒක තේරුම් ගත්තාම අර රාග දෝෂ මොහොත වෙලා යනවා ලයික් ඩිස්ලයික්ස් ද කාර්යන කැමති අකමැතික ඒතර කාගේවත් සහතිකයක් ඇගීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ නිදහස් ඒ නිදහස් බව ඔබ තුල තියෙනවා දැනට ඒකත් එක්කම තමයි පිදෙලා තියෙන්නේ. ශරීරය තමයි ජරා මරණත් එක්ක ආවේ. ශරීරයක් ගන්න නිසා මේක කොයි වෙලාවක හරි අවසන් වෙයි. ලෙඩ හැදෙනවා ඒකට. බත් කවන්න ඕන ඒකට. නාවන්න ඕන ඒක. විඥාණං එත්ත සිතං එත්ත ප්‍රතිබද්ධා. ඒ නිසා මේ විඥාණය මේක එකතු වෙලා ඊට පස්සේ පුරුද්ද අවිද්‍යාවත් එක්ක වහම තව සංකාර ඇති කරගන්නවා. ඒක තමයි කෙරෙන මේ ඒක තමයි මේ පුතු ජන ෆැක්ටරියෙන් වෙන්නේ දුක නිෂ්පාදනය දුක් පැකට් ඇති කර ගන්න. ඒකල මම ගහන මේ made by me expert කෙනෙක් මං ප්‍රාග් හදාගන්න expert කෙනෙක්. දේශ පැකට් එක හදන මං expert කෙනෙක්. ඒක හොඳ පැකේජ් එකකින් ලස්සන එකකින් මටම දෙනවා. ඉතින් මං තියාගෙන තියන අය. ඒක තමයි විඥා කියන්නේ. ඒක තමයි මෝඩකම කියන්නේ. ඒක දිහා තේරුම් ගන්න තියෙන්නේ පංච උපාදාන ඛණ්ඩය ඔබ නෙවෙයි. ඉන්නේ ඔබෙහි පවතින විශාල අනන්ත වූ අවකාශාත්මක බවක් නෙවෙයි. තථාගතයන් වහන්සේ තවත් එහාට යන සමහර අය තෙන්දි කියන අතර එනවා. විඥානංචාතනෙත් නෙවෙයි. නොකිසිවකුත් නෙවෙයි. නීව සංඥානාසන්නත් පහු කළා ඔය නිප්පපංචේ දක්වාම යන නිරෝධේ අශේෂ විරාග නිරෝධේ දක්වාම යන බුදුසරණ කල්යාණ මිත්‍රාද පිං තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අමෝකේ සතේතුමා කල්යාණ මිත්‍රෙනි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අදහස් වලින් හෝ ප්‍රශ්න වලින් පෙරවන් සත්නායි මේ සත්‍යදේතුමනි මේ දැන් ඔබතුමා පස් ආයතන හොඳට පැහැදිලි කරලා දුන්නා. දැන් මේ පස් නිරෝධය කියන එක මෙතන එනවා. මේ සම්පූර්ණ නිරෝධය ඇති වෙනවා කියලා පස් ආයතනෙ. මේක නිරෝධය ඇති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම්. මොකද මට හිතුනේ දැන් අපිට ඇස තියෙනකොට ඇසට රූපයක් දකිනකොට ඇසේ පස් ආයතනයක් ඇති වෙනවා. ඉතින් මේක නිරෝධ කරගන්න දැන් එකම විදිහ මට හිතෙන්නේ භාවනාව වගේ තැනකදී කියන්නේ සිත දිහා බලාගෙන ඉඳෙද්දී අපිට තේරෙනවා මේක පුරුදු වුණාම සද්දේ කියන එක නැති වෙලා ඒක දිගටම සිත දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඉතින් එතෙන්දී අර සබ්ද කියන එකට අපේ විඥානය නැත්නම් අපේ දැනුම යන්නේ නැහැ. ඒ පැත්තට යන්නේ නැතුව අපේ කමතහනටම ඒක යොමු වෙලා තියෙනවා. එතකොට මේකද මේ පස්ස නිරෝධය කියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් මම කියන්නේ මේක මේ දල වශයෙන් වෙන්නේ නැති මිට වඩා වැඩිපුර ඇති මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. බොහොම හොඳයි. ප්‍රශ්නේ ඇත්තෙන්ම අපි හිතමු මෙහෙම. එතකොට දැන් චක්කුංච පටිච්ච උප්පජ්ජ චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය. ඒක තමයි ගෑවෙන්නේ. පස්සා යතනේ වෙනකොට ඒක මන් දිග්ගස ගන්නවා. අර අධිවචන සම්පස්ස පටික සම්පස්සත් එක්ක එකතු කරලා නාම රූපත් එක්ක එකතු කරගන්න. පස්ස වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ඒ නාම ස්කන්ධ එකතු කරගන්න. ඒ පහම එකතු කරගෙන එහාට යනවා. අපි මෙහෙම ගමු. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒක අන්තිම කොටස අපි ගමු. අනිත් පහ අයින් කියලා මනෝ කියන එකට ආනන්දහන්ද කියනවා මේ මනසා ධම්මං විඤ්ඤාය මනසින් මොනවහරි හිතට හිතහරහා එන දෙයක් දැනගෙන සංඥාවක් තමයි ඉන්නේ සරුව. ඉත දැනගත්තහම uppajjati manapam uppajjati amanapam ඒ තමන් ඒකට දක්වන ප්‍රතිචාරය අනුව මනාපයක් හෝ අමනාපයක් ඇති කරගන්නවා. උප්පජ්ජති මනාපාමනාප ඒ දෙකම නැති තත්ත්වයක් හරි ඇති කරගන්නවා. එතකොට යාට ප්‍රඥානයක් ඇති වෙනවා. ප්‍රඥානයක් කියන්නේ විශේෂ දැනුමක් ඇති වෙනවා. ඒක ඉන්ද්‍රිය භාවනා කරලා තියෙන නිසා ඒකෙන් දියුණු වෙලා තියෙන නිසා සෝ ඒවම් ප්‍රඥානා උප්පන්නං කෝ මේ ඉදම් මනාපං උප්පන්නං කෝ අමනාපං උප්පන්නං මනාපා අමනාපං මේ මාත මේ මනාපේ කියන එක ඇති උනා කියලා දැනගන්නවා. කලින් තිබුණේ නෑනේ මනාපය. මේ හිතට මතක් වුණා කවුරුන් හෝ කැමති දේශපාලිකෙක්, හරි අකමැති දේශපාලිකෙක්, හරි කැමති ගායකෙක්, කැමති නළුවෙක්, කැමති ඔත කෙනෙක්, කතුවරෙක්, කතුවරියක්, කවුරු හරි, ඒක මතක් වුණා. එතකොට ඒකිට එයා තේරුම් ගන්න මේ කලින් තිබිච්ච නැති මනාපයක්, අමනාපයක්, ඒ මනාපාමනාපයක් ඒකෙන් සම්බන්ධ නැති දෙයක් මට ඇති වුණා. තංචකොස් ඒක ඒ ඇතිවෙච්ච මනාපය අපිරුන්ට මනාපය විතරයි කියලා අපි අනිත් තුන දෙක අමතක කරනවා. මනාපයක් ඇති වුණාම මේ මනාපය සංකතයි. ඒ කියන්නේ මම සකස් කරගත්ත, මම හදාගත්ත දෙයක්. හැමෝටම එයාට කැමති නෑනේ. හැමෝම කැමති නෑ ඒක. එතකොට අපි හිතමු ස්ටීව් ජොබ් ගැන අපිට හිතුවොත් කියලා. මම කැමති ආයත ඇපල් හදලා දුන්නා. නමුත් තව කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. එතකොට දැන් මම මේක සංකතයි. ස්ටීව් ජොබ්ස් ඇති වෙච්ච මගේ මනාපය මගේ සංකතය. හදාගත්ත දෙයක්. මගේ ප්‍රොඩක්ට් එක. තන්තකෝ සංකතං ඕලාරිකං. ඒක ගොරෝසු තත්ත්වය මට පේනු පෙහෙන්තම තියෙන පැහැදිලි එකද. පටිච්චසම්පන්න හේතු නිසා හටගත් ප්‍රතිඵලය. ඒතං සන්තං ඒතං පන්තං යදං උපේක්ඛා. උපේක්ඛා කියන එකේට ඒකට සම්බන්ධ නොවීන එක, මනාපය ඇති නොකරගෙන ඉන්න එක, හෝ අමනාපය ඇති නොකරගෙන ඉන්න එක, ඒ දෙකම සම්බන්ධ නොවීන එක උපේක්ඛාව. ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි කියලා දකිමු. අනේ තෙන්දිය. එතකොට මේක ආය සම්පස්සායතනය, මනෝ සම්පස්සායතනයක් බවට පත් කරගන්නේ නැහැ. ඒ දක්වා එයාට තිබුණ මනෝ සම්පස්ස තිබුණා. නමුත් මේ මනෝ සම්පස්සායතනයක් හැටියට ඇති කරගෙන අර ප්‍රපංච ලෝකයකට යන්නේ නැහැ. මනාපමනාප හෝ ඒ මනාපමනාප දෙක තුනක්. එතකොට සස්සතං උප්පන්නම් මනාපං උප්පන්නම් අමනාපං උප්පන්නම් මනාපාමනාපං නිරුජ්ජති. ඊයාට ඇතුණානම් මනාපය හෝ අමනාපයක් හෝ ඒ දෙකම සම්බන්ධ නැති දෙයක් ඒක නිරුද්ධ වෙලා යනවා. අර පස්සාතනේ අවශේෂ විරාග නිරෝධේ උනාවයි. ඉතින් අවශේෂ විරාග නිරෝධයක් වෙලා නැහැ. නමුත් මෙතෙන්දී එයා ඒ කතන්දර එතනතර කරනවා. මන අප කතන්දරේ ස්ටීව් ජොබ්ට දැක්වූ මනාපය මං එතනින්ම නතර කරනවා. උපේක්ෂා සන්තාපි. එයාට උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථකම නෙවෙයි. ඒක උපේක්ෂාව කියන්නේ අවබෝධාත්මක ආලෝකයක් සහිත එයාට ඒක මතුවෙලා එනවා. ඒක උදාහරණයක් බුදුහාම කියන්නේ හරියට දවස පුරා රත් වෙච්ච යකඩ ලෑල්ලකට වතුර බිඳු දෙකක් තුනක් වැටුණාම ඒක අතුරුදහන් වෙලා යනවා වගේ. දන්දෝ ආනන්ද උදකපුසිතාන නිපාතෝ. ඒ වතුර බිඳුවක් වැටෙන හැටි ඊට පස්සේ හිමින් හිමින් එක එක වැටෙන්නේ. හරියට ඇඟිල්ල ඇට වතුර අරගෙන ගත්තොත් එකක් වැටෙනවා වගේ. පයිප් එක කැරියා වගේ වැටෙන්නේ නැහැ දැන් ඒතොට. සෙදි කැල්ල පුළුන් කැල්ලත් එමලා අර පහන් තිර අඹරන හැටි අඹරලා වතුරේ දාලා දැම්මොත් එකක් වැටෙනවා. ආයෙත් වතුර ඩිංගක් කැලේකට වැටෙනවා. ඒතොට වැටිච්ච ගමම අතුරු දහන්. ඒ වගේ අර ඔකට අපි හෙලබස්සින් අපි කියන විපස්සනා ඥානය කියන එක ආවහම අර්ථස් මනෝ සම්පස්සා යතනයක් බවට පත් වෙන්නේ. ඒකත් එක කතන්දර හැදිල්ලකට යන්නේ නැහැ. අජත්ත රූප තිබුණා, බහිද්දා ආයතන තිබුණා, අජත්ත ආයතන බහිද්දා ආයතන, ඊට පස්සේ විඥාන කාය තිබුණා, පස්ස ආයතන තිබුණා, වේදනා ඇති වුණා, අල්පහම ඇති වෙනවා, ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔක්කොම ඇති වෙනවා. නමුත් ඒක දික්ක අසගන්නේ නැහැ ආයි. ඒක තමයි සම්පස්සාතනෙ වෙන්නේ. මගේ මගේ රේන්සු මට මට මගේ පරිපාලනයෙන් තොර වෙලා ඒක එහාට යනවා ඊට පස්සේ. ඒක ඒ ඒ ගැන දිග්ගස්ස ගැනීමක් නෑ. ඒක තමයි රින්ද්‍රේ භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඒක ඒ ඒක ගියාම ඊට පස්සේ හිතා ගන්න පුළුවන් වෙනවා අදිවානේ අනුමාන වශයෙන් හරි රහතන් වහන්සේලා ඒ මනාපා මනාප දෙකෙන් නොගිසින් උපේක්ෂාව පරිහරණය කරගෙන හැටි. එතනයි වන්දනීයත්වයට එන්නේ. ඒක අපිට අප විපස්සත් වේදි තබ්බ ධර්මයක් නිසා අපට තේරෙන්න වෙන අපම දැනගන්න ඕන මං කොච්චර කතා කළත් දන්නේ ඒ මාර්ගයත් එක්ක මං ශීලය ඉන්ද්‍රිය සංවරයත් එක්ක ඇවිල්ලා මම මේකට විපස්සනාවෙන් අත ගහලා බලනවා. ඒ බැලුවාම තේ අර මම අතුරුදහන් වෙච්ච තැනදී ඊට පස්සේ ශාරීරික පාවිච්චි කරන පමණයි ලෝකයක් එක්ක සම්බන්ධ කරලා ඒක අපිට කරන්න පිළිවන් දෙයක්. ඒක සම්දිත්තිකයි අකාලිකයි ඕපනයිකයි පත්‍යත්ත වේදිතබ්බ සම්මා සම්බුදු සරණයි ජාන්ත මහත්මයා එකට යමක් එකතු කරන් තියෙනවා නම් ඔබතුමත් අපට උදව් කරන්න. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යමනි බොහොම පිං. මම හිතනවා අපිට හොඳට හොඳ පැහැදිලි කිරීමක් වුණා. අනිත් එක ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විත් සමහර විට අපිට අපි හදන ප්‍රපංචයක් වෙන්නම පුළුවන්. කොහොමද එතකොට මේ රහතන් වහන්සේට මනාපමනාප කියන දෙක ඇති වෙන්නේ කියලා. ඉතින් එතනදි ඒකත් අපේම ප්‍රපංචයක් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද සාමයට ඉතාමත්ම කැමති. ඒක මනාපයක් තියෙනවා නිශ්ශබ්දතාවයට. ඒ පැත්තෙන් බලනකොට කෑකෝ ගහන ගාලගෝටි තියෙන තැන් වලට අකමැති ගතියක් තියෙනවා. ඒක මනාපමනාප කියන එක මම තේරුම් අරන් තියෙනන්නේ ආකාරයෙන්. ඒ වගේම සත්‍යසමනිය මේ මේ තවත් තියෙන පොට්ටිත සූත්‍රයක් ඒකෙදි ඔය ඒත් ඔය ආයතන ගැන අහන තැනක් මට පොත පත ළඟ ලැබෙන මට හරි අමාරුයි කොතන හරියටම කියලා කියන්න. ඒ කොට්ටිත සූත්‍රයේදී සාරිපුත්තහ දේශනා කරන බුදුරජාණන් වහන්සේට ඇසක් තියෙන බවත් ඒ වගේම රූප දකින බවත් සඳහන් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙන දෙයක් තමයි දැන් සත්‍යද මාට පැහැදිලි කරා වගේ. ඒ කියන්නේ දැන් එහෙම මේ ඇහැ කන ක්‍රියාත්මක වෙන්නේ නැති විදිහේ සලායතන ක්‍රියාත්මක වෙන්නේ නැති විදිහ දෙයක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. එතනින් එහාට ප්‍රපංච කිරීමක් කට නොයා ඉන්න ගතිය තමයි කියලා මේ සූත්‍රය දැන් මහකොට්ටිත සූත්‍රය අද සාකච්ඡා කරපේ අහසෙන් තේරෙන්නේම අර කියන්නේ සාමාන්‍යයෙන් අපි සලායතන කියලා ගන්න දේවල් කියන්නේ ඇස කන නාසය ජීවකය මනස කියන ඒවා ගෙන් අරමුණු ගැනීමක් තියෙනවා. නමුත් ඒ ගන්නා අරමුණු පිළිබඳව ප්‍රපංච කිරීමකින් තොරව බලන ගතියක් කියන එක තමයි අනුමාන ඥානයක් හැටියට අපිට හිතා ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට ආයතන නැහැ කියනවත් තියනවා කියනවත් ඒව සේරම අන්තිමට ගන්නකොට ප්‍රපංචම බවට පත් වෙනවා කියලා හිතෙන්නේ. ඉතින් මම හිතනවා අපිට බොහෝ කරුණු පැහැදිලි කරගන්න පුළුවන් මේ සූත්‍රාශ්‍රයෙන්. අද සාකච්ඡා විදිහට මම හිතනවා කල්ලාණ මිත්‍රව මත කරපු කරුණු අනුවත් අපිට බොහෝ දුරට යම් කිසි අනුමාන ඥානයකට එන්න පුළුවන් කොයි ආකාරයෙන් සිදුවෙන්නේ කියලා. හැබැයි එතනින් එහාට වැඩිදුර හිතීමත් ප්‍රපංචයක්මයි කියලා තමයි හිතෙන හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැකීමට තාක් ඒක ගැන කොහොමත් අපිට කියන්න බැහැ කියන එක. අතිරුවන් සර්ණා ශ්‍රීමති මහත්මයා ඉස්සරහට යමු ඉන්න පුළුවන් තිරුවන් සර්ණා. කල්ලාන්ත්‍රිණි තවත් අදහස් තියනවා නම් එකතු වෙන්න. තෙරුවන් සරණයි. ඒ වගේ මට පොඩි දෙයක් මතක් වුණා මතක් කරන්න. මේ රහතන් වහන්සේව හඳුන්වනවා නිප්‍රපංච කියන නමිනුත් කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒකත් බොහෝ දුරට මේ අද සාකච්ඡාවේ හැටියටත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අස්සෙන් පැහැදිලි කර කරනවත් අපිට ඒක හොඳින් පැහැදිලි වෙන බවක් තේරෙනවා. මේ ඇයි රහතන් වහන්සේට නිප්‍රපංච කියන නමත් පාවිච්චි කරන්න කියලා තෙරුවන් සරණයි. සත්‍යීතුම අය ගැන යමක් සඳහන් කරන්න පුළුවන්ද? නැහැ පුදුසමයි. කල්‍යාණ මිත්‍රනි සාකච්ඡාවට එකතු වෙන්න කියලා ආරාධනා කරන සුරත් පෙරේරා මහත්මිය ඔබතුමාට පුළුවන් ද එකතු වෙන්න? හරි මම එන්නේ. තෙරුවන් සරණයි. සත්‍යීතුමයි හැබැයි නම් තේරුම් ගන්න ඇත්තම සත්‍යදීප්තුමා අද කියලා දීපු දේ දැනමයි කියන්නේ ටිකක් තේරුම් ගන්න අපහසු මේ වෙහක් වුණා. සත්‍යදීප්තුමා කොහොම සරලව අපිට කියලා දුන්න කියලා මට හිතෙනවා. ඉතින් අර ප්‍රපංච ගැන කතා කරනකොට ඇත්තටම ඉතින් අපි ප්‍රපංච වලට යෙදෙන්නේ එක්කෝ අතීතේ එක්කෝ අනාගතේ ගැන හිතලා මේ මොහොතේ දැන් අපි යෝනිසෝ මනසකාරයෙන් ඉන්නවනම් ඉතින් අපිට අතීත සිතිවිලිවත් අනාගත සිතිවිලිවත් එන්නේ නැහැ කියන එක තමයි මට අදහසක් ආවේ. අර සත්‍යදීප්තුමා කිව්වේ අර රතු හෙට්ටකාරගේ කතාව, ඒ කතාවේදී ඇත්තටම ඉතින් අර අනාගතය ගැන සිහිනමවම විහිල්ලා ඉතින් කිරිකල්ලේ බිමට වැටුනහම ඔක්කොම ඒව නැති වෙනවා වගේ තමයි අපේ සිතිවිලි කියලා මට. බොහොමකින් මහත් මේක සතේතුමා ජයන්ත මහත්මයා සඳහන් කරා නේද මේ රහතන් වහන්සේලාට මනාපමනාප ඇති වෙන්න පුළුවන්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දයට කැමති ඒ ආකාරයට එතන යම් සිදුවක් තියනද පැහැදිලි කරගන්න. රහතන් වහන්සේලාට මේ මනාපමනාප කම් නැහැ කියනවනේ. කියන්නේ දැන් දෙයක් දැක්කත් ඒ ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවනේ. එතකොට මේ සමහර අවස්ථාවලදී ඉතින් අර සමහර ස්වාමී මේ රහතන් වහන්සේලා අර දෙක පැහැදිලි කරන් තේරෙන්නේ අර කවුද මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම් මතකනේ අර අමුතු විදිහට කතා කරන්නේ. ඒ කියන්නේ අතීත භවවල පුරුදු ඇවිල්ලා එහෙම කරන වෙලාවලුත් තියෙනවනේ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න මම කැමති දැනගන්න. සිරුවන් සරණ. සබ්බා සම්බුද්ධ සරණයි. මේ ධර්ම සාකච්ඡාවේදී අප වචන වශයෙන් ගන්න අවශ්‍ය නැහැ. අපේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයට අවශ්‍ය බැටරි චාර්ජ් වෙනවා නම් පඤ්ඤා ලෝකයේ ඇති වෙන විපස්සනා ලෝකෙ මතුවෙන මනසේ සංසිඳියාවට සාමයට ද්වේෂ රහිත බවට මෙත්තාවට අවශ්‍ය බැටරි චාර්ජ් වෙනවා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ උපාදානස්කන්ධය කියන එක මේක මායාවක් මේක කියලා තේරෙනවා එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒ ඒ ඒක ගියාම තවන්ට තේරෙනවා ඊට පස්සේ කරන්න ඕනද. ඊට මනාප දැන් විවේකේ කැමැති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේක් තේන උන්වහන්සේ කතා බුද්ධ විෂය අචින්තියයි. ඒක ඇත්තෝන්ගේ විෂය අපිට තේරුම් ගන්න බැහැ. දැන් සමහර විට උන්වහන්සේ වෙන ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. අපි හිතන් හිටියට ඇස්පියාන ඉන්නවයි කියලා ඒක නෙවෙයි වෙන්න පුළුවන්. උන්වහන්සේ අපි තුන් සාවත්තියේ වැඩ ඉන්නවා. මොග්ගල්ලානහා උන්දෝ ගිජ්ජකූටේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා දෙදෙනාත් සාකච්ඡාවක් කරනවා. එතකොට කවුරු හරි කතා කරන්න આવොත් උන්වහන්සේ ආනන්දහම කියන්න පුළුවන් බුදුහාමුදුරු නිශ්ශබ්දතාවයට කැමති නිසා කරදර කරන්න එපා කියලා. ඒ මනාපේ උන්වහන්සේ තින් බලාපොරොත්තුනේ ඒක නිසා. ඊට පස්සේ වැදගත්ම දෙයක් උන්වහන්සේ කියන උන්වහන්සේ මේ ප්‍රතිසල්ලානේ කැමති වෙන්නේ, වනගත වීම කැමති වෙන්නේ මේ පශ්චිම ජනතාවටත් උදව්වක් වශයෙන් කියලා. නැත්තම් බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡව නොහිටියා නම් අනිත් අයත් කියන ඒ අනුව යනවා අර කෙලෙස් සහිත අය තම බුදුහාමුදුරුත් මෙහෙමික මාත් මෙහෙමි මං හිතයම් ඕකෝ කියලා. ඒ ඒ වගේ ඒව අනුගත වෙන්න ඒ වගේ දේ තමයි ගන්න හදන්නේ වැඩිපුර. ඒ නිසා තමයි උන්වහන්සේලා ඒ අර මහා කරුණාවේ කොටස් ඒවා. දැන් උන්වහන්සේට පුළුවන් තනියම ගිහිල්ලා මූණ සෝදා ගන්න. උන්වහන්සේ ආනන්දහමත හරි කාට හරි කතා කරනකොට ඒකේ උන්වහන්සේකින් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. අර ඇත්තා මේකේ ඕඩර් එකක් තියෙන්න ඕන මේ සත් නිසා ඇත්තට කතා කළේ ඇත්තත් එක්ක යනවා. එතකොට උන්වහන්සේලාට මහරහතන් වහන්සේලාට විරුද්ධ ලිංගිකයන් ගැන අවධානයක් නැහැ. නමුත් මේ උත්තමාවියනොත් උත්තමේනොත් වෙන් වශයෙන් ජීවත් වෙන. මොකද අනිත් ඇත්තෝ කියන මෙනි විදිහකට කතා කරයි කියලා. ඒ විදිහට. අනේ ඒ කරුණාව තියෙනවා. සත්‍යාබෝධයට එනකොට ඇති වෙන කරුණාවක් තියෙනවා. නෙකම්මෙට එනකොට කරුණාවක් තියෙනවා. ඒ කරුණා මෛත්‍රියත් එක්කම යන්නේ ඊට පස්සේ ගමන් මාර්ගය. ඒ කරුණාව වැඩි වෙර එනවා ඊට පස්සේ. ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඉතින් ඒ උන්වහන්සේලාට ඇතිවෙච්ච මනාපය ඒක උන්වහන්සේලා ඒක සීල විනාශ කර ගැනීම සඳහා යොදා ගන්න අනුෂ්‍ය නැති නිසා ආසව නැති නිසා කොහොමටත් ඒගෙන ලයික් ඩිස්ලයික් නෙවෙයි තියෙන්නේ තන. ඒ අවශ්‍යතාවයේ විදිහ බලන ඔච්චර. මොකද ඒකත් සෝෂල් බීන්ස්ලා නිසා මේ සමාජගත සත්ව එකත්. එතකොට ඒ එන්තුන විදිහක් තියෙනවා. ද බෝධිය දිහා බලන් හිටිය එතකොට ඒ කෘතඥතාවපූර්වක එතන නිරාමිෂ වෙන්න නෑ. ඊට පස්සේ ධර්මයේ දේශනා කරන්ට තමන් උදව් කරපු අය හොයාගෙන ගියේ. ඒ විදිහේ දේවල් තියෙනවා. නමුත් ඒ සිත්තරහා පෞද්ගලිකත්වයේ කෙනෙක් එන්නේ නැහැ. පෞද්ගලික බවක් නැහැ යත්තන් දෙකයි. පෞද්ගලිකත්වය අතුරුදහන් වෙලා. තමනුත් එක්ක අද්දෙක් තමනුත් අද්දකින්ද බැලුවොත් ඒක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමයි අර පච්චත්තේ ඉස්තම්බ කියන්නේ. බුදු සරණ. බුදු සරණ සිතේතුමා මොහොන්කින් තවත් අදහස් වලින් කල්යනා මිත්‍රණ එකතු වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. තෙරුවන් සරණයි. මට යමක් අහන්න පුළුවන්ද? ඔව් අහන්න මහත්මයා. මම මේ සත්‍යජිතුමාගෙන් අහන්නේ ඇත්තටම දැන් ඔබතුමා කිය දැන් ඔය අන්තිමන දීපු උත්තරේ මට යම්කිසි වැදගත් කරුණක් මම මේ හිතාගෙන හිටපු උත්තරයක් ලැබුණා වගේ මට තේරුණා. ඒ කියන්නේ දැන් අපි දැන් අර අපෙන් කෙරෙන්න ඕන දේ සාමාන්‍යයෙන් අපි ගත කරන මේ මෛත්‍රී කරුණා ඒ ජීවිතේ දිගටම ගත කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ නේද සත්‍යජිතුමා? දැන් මම අහන්නේ මේකයි දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ටෙලෙක්චුවලි ඔය අපි සාමාන්‍ය විස්තර ටික දන්නවනේ. ඒ කියන්නේ මේ මම කියලා කෙනෙක් නැහැ කියන එක අපි හොඳට දන්නවා. ඒක අපේ පරිබාහිරව තියෙන ඇති වෙලා නැති වෙලා යන යම්කිසි ක්‍රියාවක් එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක් කියලා ඇත්තරම දැන් පැහැදිලිව තේරෙන ගතියක් තියෙනවා. නමුත් ඒ වුණත් ඒ මමකම මගේකම නැති වෙන්නේ නැහැ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද ඒ සක්කාය නැති කරගන්නේ කියන එක. දැන් අපි දැනුම තිබුණට ඒ සක්කාය නැති වෙන්න දෙගතියක් තියෙනවනේ. ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද මෙතනින් ඉදිරියට? ඒ කියන්නේ නිතරම තාමත් ඒකම පංචබදස්කන්ධයේ ඇතිවෙන නැතිවීම බලමින් හරි යම්කිසි විපස්සනාකට යොමු වෙලා ඒක දිගටම කරගෙන යෑම තමයි කරන්න තියෙන්නේ අපිට නේද සත්‍යජිතුමා? පොඩක් ඒ පැහැදිලි කරන්න පුළුවන් නම් පොඩක් තින්. සම්බුද්ධ සරණයි. මා ගුරු ඒකුණ වෙයි. මේ ධර්ම සාකච්ඡාවේදී අපි මේක ධම්මා දාසයක්, ධම් කැඩපතක් පමණයි. අපිට පුළුවන් මේ ගමනට එක්වෙ ගමන යන්න. හොන් බලන්න තියෙන ලේසම දේ විපස්සනා කියන වචනේ අමතක කරන්ද, පංච උපාදානස්කන්ධ කියන වචනේ දැන් අමතක කරලා, ශරීරේ පවත්වනකොට ශරීරේ පවත්වන විදිය ගැන අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්නවා. ඊට පස්සේ ශරීරේ කෑලි කඩලා බලනවා. ශරීරේ ඒක ලේසම කායනුපස්සනා කියලා කියන්නේ මේ වචනේ පාදෙන් ඊටවට. ශරීරේ කෑලි කෑලි වලට කඩලා බලනවා. ඇඟිලි කෑලි කෑලි වලට කඩලා බලනවා. බඩවල කෑලි කෑලි වලට කඩලා බලනවා. වකුගඩුව කෑලි කෑලි වලට කඩලා බලනවා. ඔළුව ඒක ඇතුළට ඇතුල් වෙලා බලනවා. ඒ කොයි ජෙලි ෆිෂ් එක වගේ තියෙන මේක ඇතුලේ මොනවද ඇති වෙන නැති වෙන જાති කියලා. ඒ ශරීරයේ බෙදලා බලන් ඉස්සෙල්ලා බලන්න පුළුවන් අපිට. ඒක ලේසි නිසා. ඊළඟට ලේසිම දෙයක් තමයි සිතිවිලි වර්ග බලන්නේ. ඒක දුස්පවර නැතුව, තමන්ට දුස්පවර ගැනීමක් නැතුව ගිල්ටි ෆීලින්ස් තියනවා නම් ඒවයින් කරලා දාලා මේ තව කෙනෙකුට, තව කෙනෙකු වගේ වෙන්න නෙවෙයි, ෆික්ස් කරගන්නත් නෙවෙයි. මගේ ගුරුතුමා මට කියන කතාව tell the truth. මට ඇත්ත කියගන්න. හාලෝ සත්‍යජි, උඹ ළඟ සීලය කැඩලා තිනවා දැන්. ඔහි අද ද්වේෂ කරගත්. ඔහෙට අද කාමේ ආවා. ඔහිගේ වහල සිදුරු තුනා. එතකොට ඔයා ඉරිසියා කළා. හා එතකොට දෙමන් යාට බනින්න. දැන් තේරුම් ගන්නවා. හරි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? බුදුහාඳු මගේ ගුරුතුමා, මම බුදුහාඳු ආදරෙයි. ඒ ටික අයින් කර ගන්නවා. ඊළඟ දසුස්සා ගන්නවා. සිදුරු අඩු ඉන්නට වහලේ. සෙවෙන්න තියෙන්නේ. යතාගාරං දුච්ඡන් නම් කිවේ ඒ විදිහට වෙන්නේ නැති වෙන හුදකලා වෙන්නත් එන හැබැයි හුදකලා වුණාම තමයි කොච්චර ගෙදර තෙමෙනවාද කියලා තේරෙන්නේ. කොච්චර වතුර බොයිල් නැද කියලා තේරෙන්නේ. එතකොට නිසා හුදකලා බව වැදගත් වෙනවා. තනි වීම, නිශ්ශබ්ද වීම. ඒක සත්‍යයකට සැරයක් හරි කොහේ හරි ගිහිල්ලා නෙවෙයි. මේ ටෙක්නොලොජි වලින් ටිකක් අයින් වෙලා ලෝකයක් එක්ක තියෙන කන්ටැක්ට් එකක් අයින් කරලා රූපහානිය පිරිහිච්ච දේශපාලකයන්ගෙන් අයින් වෙලා මේ තමන් එක්ක සම්බන්ධ වෙනවා. ඒවට තමයි විපස්සනා කියලා කියන්නේ. ඒක දක්ුණා මේක ආවම තමන්ට තේරෙනවා. මේ සක්කාය දිට්ඨිය තේරුම් සක්කාය තේරුම් ගත්තම සක්කාය දිට්ඨිය නැති වෙම නැක වෙනවා. එතකොට ඒක ලොකු වාසියක්. කාමරාගේ ව්‍යාපාද නැති කරන්න නෙවෙයි හදන්න සක්කාය දිට්ඨි කියන එක. බුදුහාන්ට ආදරේ. බුදුහාන් සිද්ධාර්ථ ගෞතමයන් අසීම උතුම්. දැන් 2600ක් ඉලා තියෙන පරම්පරස් 26ක් පහුණා. අපි ලක්කේට ආවේ නිසා ඒ සිද්ධාර්ථ ගෞතමයන් කියු දේ හොයාගෙන මම මංගෙනම බලන්න වෙනවා. ටිකක් ඉතින් වේගය අඩු ස්ලෝ මෝෂන් එකක් ගන්න වෙනවා. ඒත් මට මං ආදරේ නා. සාකාගිවත් සහතික බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑ. පිරිසක් බලාපොරොත්තුන් හොඳ නෑ. අපෙන් අයින් වෙන්න පුළුවන් යාළුවෝ එතකොට උඩ. තනි වෙනවා එතකොට. ඒ තනිවීමත් එක්කම වාසියක් එනවා හැබැයි. සලෝකේ ඉන්නවා ලෝභ දෝෂ අඩු ගුරු ඒ ගුරු හම්බෙලා කතා කරලා එහුම් කන් දීලා මේ පුළුවන් කරන්න. නිශ්ශබ්දතාවය හොඳ දෙයක්. ඉතින් ඒක පුළුවන් කරන්න. ඒක තමයි පුළුවන් කරන්න. මේක වෙන කෙනෙකුට සුදු රෙද්දකට දාන්න එපා. මේ පෘථුවේ තියෙන හඳක් කියලා එකක්, ඒ මූන් එකක්, ඒක ලොකු වෙනකන් ඉන්න ඕනෙත් නෑ. ඒක අමාවක දවසට බුදු වෙන්න පුළුවන් කියලා මතේ තියෙනවා. ඒ නිසා ඒක පලසේ කුෂන් එකේ මේ සිදු වෙන දෙයක් වෙන්න පුළුවන්. සමන් නාන කාමරේ මේ ටොයිලට් සීට් එකේදී වෙන්න පුළුවන්, සවරකේ ඉන්නකොට වෙන්න පුළුවන්, කාර් එකේ යනකොට වෙන්න පුළුවන්, රෙඩ් ලයිට් එකට අතර වෙනකොට වෙන්න පුළුවන්, ටයිප් කරනකොට වෙන්න පුළුවන්, ඊමේල් එකක් දානකොට වෙන්න පුළුවන්. ඒ සත්‍යාවබෝධය වෙන්නේ. හැබැයි බලන්න වෙනවා තමන්ගේ ශරීරය සහ මනෝ ගැන. ඒක කරන්නම වෙනවා. මේ මම මටම කියාගන්නේ කැරවීමක් පමණ. ඒ කලහම තමන්ට ඒක තේරුම් ගත්තහම ඇති වෙන ශක්තිය. මේක පිපෙන්න ගත්තහම මේ මල ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇතින් අන්ෆෝල්ඩ් වුණහම මේක ආයක නතර කරන්න බෑ කාටවත්. මාරයා බාධා කරයි, කෙලෙස් බාධා කරයි, යාළුවෝ බාධා කරයි, පාපෙච්චු බාධා පරක්කුණාට මොකද ඒක නතර වෙන්නේ? වලාකුළු ඇවිල්ලා යනවා වගේ වයින්නේ. ආයතිරේනකොට ඒක පිපෙන. ඒකයි ඒක වටිනාකම. ඒක තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ෆික්ස් කරගන්න නෙවෙයි මේ සංස්කෘතිය මෙහෙම කියලා තියෙනවා. එහෙමද මං කියලා ඩෙෆිනිෂන් ගන්න එපා. ඊට පස්සේ අර ඉන්ඩිවිජුවලිටි කිට යන්න එපා. මට ඉන්ඩිවිජුවල් කෙනෙක් හැටියට නම් සත්‍යාවබෝධය කරන්න හදන්නේ තමාවි. එතකොට ඒක ටිකක් කරදරයක් වෙනවා. ඒක තමයි කලින්ම කිව්ව ඉස්තරක් එනකු වශයෙන් අපිට පරම සත්‍යාවබෝධය අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ ඉස්තරක් කෙනෙකු වෙලා ඒක කරන්න තරමට මාර්ගයක් දුෂ්කර වෙනවා. ඒ නිසා සිංහල බෞද්ධ නෙවෙයි මං, තාත්ත කෙනෙක්, අම්ම කෙනෙක්, ඒවා අයින් කරලා දාලා තථාගතයන් වහන්සේගේ ධර්මය, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ධර්මය ඇස්සෙන කාලෙක ඉපදුනා පුදුම ලක්කෙක්කට ෆෝචුනේ මම. ඒ නිසා ඒ කිව්වෙ මොකද්ද? ඒ කියන තන්ත ගෞරව කරන ප්‍රතිඥතාව තියාගන්න. තමන්ට කුටුම්බියක් තියෙනවා නම් ඒක ඒ කිට්ටුවත් වන්තම් වෙච්ච තන්ත ආදරෙන් කරුණාවෙන් යුතුකම් කරලා. නමුත් අර මම සත්‍යබෝධය කරවා ගන්නතුමාට වඩා කවුද මේ මම කියලා හොයා ගන්නවා. ඒ මම හොයා ගන්නවා කියන එකකින් ඒක ලොජිකලි යන්න බෑ. හැබැයි අපි ලොජිකලි කන්සෙප්චුවලි මේක දන්නවද? ඒතකොට බියොන් කන්සෙප්ට් යන්න වෙන කොයි වෙලාවක. ඒකට කරන්න තියෙනම බලන්නක තමයි දැන් අපි ඔය කිව්ව වගේ විපස්සනා කිව්ව එකයි. විපස්සනා කියන්නේ මම දකිනවා. මේ මට මේ කැමැත්ත ආවනේ කියලා. මේ ශරීරය මෙහෙම නේ කියලා. මේක හෙල්ලෙනවානේ. මේ ටයිප් කරනවා කියන්නේ අත හෙල්ලෙන ඇඟිලි හෙල්ලෙන එක. ඔය පහුගිය කාලේ කියන කත් ඔය චිත්ත කිරී වායු දහති කියා චෝවා තමයි වෙන්නේ. මේක පම්බේක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. අර වයින් කැපු මේ තෝයි එකක් වගේ ඒකයි වෙන්නේ මේක කියලා මට තේරෙනවා. ඇගිලි වැඩ කරනවා, කය වැඩ කරනවා, විඥානයක් තියෙනවා. ශරීරය ගන්න දෙයක් නැහැ. ඉතින් මේක මේකින් කවදාවත් හොඳ දෙයක් එළියට ඇවිල්ලත් නැහැ, ඇතුලේ ඇත්තෙත් නැහැ. තාටික කාලෙකින් මෙරළයි. මෙස්නා කියන කවුරුත් වෙනවා. අයින්ස්ටයින්ත් මැරුණා, ස්ටීව් ජොබ්ස් මැරුණා, ඩයනත් මැරුණා, බුදුහාමුදුරුත් පිටනම් පැව, සාරිපුත්තන් වහන්සේ ඒ වගේම ධම්මදින්න වගේ මහා අසිරිමත් උත්තමා වියනු ඇති වෙලා ඒකට ඒක නැතිල ගියා. ඉතින් ඒ වගේ මේ දැනට කතා බහ කරලා මේ හිතාන ඉන්න බෞද්ධයි කියලා හිතාන සත්‍යජිත් මැරලා යනවා. තවදු අපි කියන හැටි මට ඊළඟ ධර්ම සාකච්ඡා කරන්න වෙන්න පුළුවන්. ආවේ නැත්තම් මට ඊළඟට උන මැරලා තමයි කියලා. ඒක ඒ ඩවුන් ද ෂූට් එක යන හැටි මතකෙ තියෙන්න ඕන. ඒක මේ සංස්කෘතියට අහු වෙන්න එපා දැනට. ඒකට ගෞරව කරන්න, ධර්මයට ගෞරව කරන්න, ඒ ආයතනයන්ට ගෞරව කරන්න. ඒක වෙනම කතාවක්. ඔක්කොටම වඩා තමන්ට තමන් ගෞරව කරන්න. මොකද මම මේ රෙස්පොන්සිබිලිටි ඊට පස්සේ ගන්නවා මටම. අපි කවුරුත් මාර්ගය යන්නේ උපදෙස් නෙවෙයි මේව. කතා කරන්නට ටික අසීරුයි. නමුත් පැහැදිලිව තේරෙනවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ඒතර දැන් සුවේ මේක ඔළුව කට්ට කුඩු වල ගියාම දැන් සුවේ පුදුම සතුටක් දැනෙන ඊට පස්සේ. ඒක නතර කරන්න බෑ. ඇටකෝටු නැති වෙලා දීවල ගියාම බඩවැල් අකුකට දීවල ගියාම දැන් සුවේ මේක යන්ත්‍රයක් විතරයි ගැහණියක් මිනිසෙකු මවා දුන්න කර්මශක්තියෙන් ආපු කියලා දැනගත්තාම නිදහස් බවට අගුළු දාන්න ඉබ්බෝ දාන්න බෑ කාටවත් ඊට පස්සේ. ඒ වගේ වට කරන්න බෑ ඊට පස්සේ ඒට තායනලත් ඇවිල්ලා උදව් කරා ඊට පස්සේ. සම්මා සම්බුදු සරණ මම වැඩිපුරත් කතා කරා බුදු සරණ උතුම් ප්‍රශ්න. මොකක්ද සත්‍යිතුමා කල්නාවෙන් පොඩි වචනයක තේරුම දැනගන්න කියලා දෙන්න පුළුවන් නම්. දැන් ප්‍රපංච කරනවා කියන්නේ මඤ්ඤණා කරනවා කියන්නේ එක අදහසද? ඒකේ වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොම කින්. ඒ දෙකේ සම්බන්ධයක් දක්වන්න පුළුවන්. නමුත් මඤ්ඤණාව කරනකොට හිතා ගැනීමක් තියෙන ප්‍රපංචයේ වෙනකොට ප්‍රපංච අර ඉමජිනේෂන් කියන එකම නෙවෙයි. ඊට වඩා ඒකට මම හොවිල මං ගසාගෙන ඒක අර ගාල කඩාගෙන යෑමක් වෙනවා. මගේ පාලනයෙන් තොරවීමක් වෙනවා. ප්‍රපංචයකට ඒක කියන්නේ ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන් එතින්දී අපේ මහා කච්චානහඳුර කියනකොට මේ භාෂාවේ කියනකොට දැන් අර ඔන්න යම් විතක්කේති තම් ප්‍රපංචේති. විතක්ක කරන දේ ප්‍රපංච කරනවා. ඒ ප්‍රපංච කරනකොටම ඊට පස්සේ සතෝ නිදානං ඒ පදනම් කරගෙන පපංච සංඥා සංඛා ප්‍රපංච සංඥා රත්වෙත්කාරී කතාව කිව්වේ ඒ සංඥා ඔළුව හරහා එනවනේ මතකේ ඉමේජ් ඇති වෙනවා පිළිරු ඇති වෙලා සංඛා එකක් නෙවෙයි ඒක එකට එක ඇඳිලා එනවා සමුදාචරන්ති එයාව වහගෙන යනවා ඊට පස්සේ ලොක්ක වෙන්නේ කතන්දරේ මම මේ කතන්දරයට අහුනහම වෙන දෙයක් වෙනවා අර පුරුද්ද ගැනත් දැන් කිවි අර ඒ වගේ අර අපි ඉගෙන ගන්නත් අභිජ්ජා ව්‍යාපාද කායගන්ත කියලා ඔය දෙකට අහු වෙන්නේ කායගන්ත ඊට පස්සේ දැන් අපි හිතමු ලිංගික කාමයක් ඇති වුණොත් එහෙම මේ තේරුම් ගන්නත් කියන්නේ එතකොට ඒ තිබිච්ච ඇග්නෙන් වගේ ඔක්කොම ඇති වෙලා ශරීරයකට පුබුදුවන් ඊට පස්සේ ඒ ශරීරයකට ඒ අභිජ්ජා කායගන්ත හින්ද ඒකයි කායගන්ත කියන්නේ ඇඩික්ෂන් එක ශරීරයට සම්බන්ධ වෙනවා. අර ඉලෙට් මොලේ පරිපතවට ලේසි මොලේ ඇවිද්ද පාරවල් වැඩිපුර නිසා කේන්ති ගත්තත් එහෙමයි. ව්‍යාපාද කායගන්ත කියන්නේ ව්‍යාපාදේ එනකොට මූණ රතු වෙන හැටි, ඇඟේ වෙහුල නැහැටි, ගහන්න හිත නැහැටි, බලින්ටි හිත නැහැටි ඒ ඔක්කොම එනවා ඊට පස්සේ දැවිල්ලත්. එතකොට ඒ අවිද්‍යා ව්‍යාපාද කාය ග්‍රන්ථ කියන්නේ ශාරීරික ඒවා ගැට ගහලා තියෙන්නේ. අන්න එතෙන්දි තමයි ඒ නිසා තමයි මේ ප්‍රපංච කියන එක මාව යට කරගෙන යන්නේ. මේ කතන්දරේට මං අහුවෙනවා. මම මිනිමරුවෙක් නෙවෙයි මම පන්සිල් රැකෙන උපාසකයෙක් වෙන්න පුළුවන්. නමුත් කතාවක් නිසා මට පුළුවන් මේ මනෝ වලින් මට පුළුවන් ඇටොමික් බෝම්බ එකක් කොහට හරි දාන්න. ඒ දේශයක කරන්නේ. පස්සේ මතක් වෙන්න පුළුවන්. හරි බෞද්ධ සදාගත ශ්‍රාවකෙ මෙන්න හිතන හැටි කියලා. ඒකට අහු වෙනවා. මඤ්ඤණා වේදී හ හැඟීමක් ඇති කරගන්න. මඤ්ඤණා විදි ඇති කරගන්නේ හැඟීමක්. හිතාගෙන ඉන්න අර දැන් බුදුහාඳු අහන්නේ සමහර සංකිම්මඤ්ඤසි පඤ්ඤසි බික්කවි. ඔය ඇත්ත කොහොමද මේ ගැන හිතන්නේ? අන්නේ හිතාගෙන ඉල්ල ටික සම්බන්ධයි මඤ්ඤණාව. ධර්ම විස්තර කර තන්න මාන මඤ්ඤණා කියලා කියනවා. නමුත් ප්‍රපංචයේදී සිද්ධ වෙන්නේ දෝර ගලන දෙයක් වෙනවා. ඒකට මං හැවිල මං ගසාගෙන යනවා. හරියට දිය පහරකට ගසාගෙන. මඤ්ඤණාවේ ගමන මං පීනනවා වගේ වැඩක්. මං කැමති යහපත්ට යන මං පීනනවා. නමුත් ප්‍රපංචයේදී වේගි වැඩි. කාමෝග භවෝග දිට්ඨියෝග ලෝභ දෝෂම වැඩි. මම ඒකට හැවිල මම දන්නේ මන පීනන්න දන්නේ නැහැ. සැඩ පහර වෙදී මං ගසාගෙන යනවා. ඒකයි වෙන්නේ. බුද්ධ සරණ. තේරුම් ගන්න සතියුන් ඇත්තටම හිතන්නේ මේ සත්‍යම විස්තර කරපු එකත් එකම වගේ හිතන්නේ හිතා ගැනීමයි ගොතා ගැනීමයි වගේ කියලා. දැන් මඤ්ඤණා කරන්නක් කියලා කියන යම් කිසි ආකාරයක් ගැන හිතා ගැනීමක් කර සංකින් මඤ්ඤසි කියලා අහන තැන් වලදී කොයි විදියටද හංගීද කිමිදු මහන්නේ කොයි ආකාරයෙන් හංගීද කියන අර්ථය වගේ එහෙනම් කොහොමද බාරගන්නේ කියන අර්ථය වගේ කියලා හිතුණා. අර ප්‍රපංච කියනකොට අර හිතාගත්තට වඩා ඇත්තම ඊට වඩා එහා දෙයක් ගොතාගත්ත බවක් කියනවා. නැවත නැවතත් අයෝනිසෝ මනසිකාරයෙන් ගොතා ගැනීමක් වගේ කියන එකත් මතක් වුණා. දෙවන සරි. මොම් තින් යන්ත මත සතේතුමා සතේතුමා තව චුට්ට මඤ්ඤණාවටත් සංහාදිත්තිමාන මිශ්‍රද ඒ එක්ක යන එකක්ද? දැන් අර මේ අපි අහලා තියෙන පතරින් මඤ්ඤති පතරියා මඤ්ඤති පතරිත මඤ්ඤති කියලා මඤ්ඤණා කරනවා කියනකොට ඒ ආකාරයට ඒ තණ්හාදිත්තිමාන ඒකට සම්බන්ධද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොමකින්. එහෙම වෙන්න ඕන මේ මොකද ඒ තණ්හාදිත්තිමාන ද මාන කියනකොට මං වෙන් කර ගැනීමක් කියලා කියන කම්පරිෂන් එකක් තියෙන එකයි මං වෙන් කරලා වෙන විදිහකට දකින්නේ. එතකොට එතන තියෙන හිතා ගැනීමilla කියලා හිතා ගන්නවා කියලා අපි කිව්වේ. අපි දැන් කියලා හිතා ගන්න. මම මෙහෙම කෙනෙක් කියලා හිතා ගන්නවා. අන්න කියලා හිතා ගන්න ගැනීම තමයි මඤ්ඤණාව කියලා. ඒ අර තංකින් මඤ්ඤස් වගේ අහන කොහොමද ඔයා මේ ගැන හිතන්නේ කියලා හිතනවා. දැන් අර පතවින් මේති මඤ්ඤති වගේ දෙයක එතෙන්දී අවිද්‍යාව නිසා එන්නේ මොකක් මේ තණ්හා දිට්ඨි අනිවාර්යෙන් දිට්ඨි අනිවාර්යෙන් තියෙනවා. පුදු ජන හත්ත ඒක හිතන හැටි ඒක මඤ්ඤණාවේ ඒක මඤ්ඤති කිව්වේ ඒක මඤ්ඤති කියන්නේ හිතා ගන්න හැටි. ප්‍රපංචය ගැන කියනකොට ඔය ඒ පොත හොයාගෙන කියවන්න මම හිතන එක සිංහලට පරිවර්තනය වෙපේ හොඳයි. සංකල්ප සහ යථාර්ථ කටුකුරුන් දාම්බරංගේ ගැඹුරුම පොත් ඒවා. මුත් ඒක සිංහල පරිවර්තයෙන් යන උන්වහන්සේකෙදී අර මේ කියන එක තමයි කුළුමීම ගාල කඩාගෙන යන වගේ ප්‍රපංචයේදී සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට විතක්ක වගේ දෙනකොට එහෙම වෙන්නේ නැහැ. විතක්ක යම් විතක් කේති ඊට පස්සේ පපංචේ. ඔය පපං මඤ්ඤණාව ටික විතර්කයට සම්බන්ධ කරගෙන යනවා. තාම මං මට ඕන හැටියට මං හිතාගන්නේ. තාම ඒ එයා මට ටිකක් පාලනය කරන අතුයි. මගේ ළඟ ලනුව තියෙන්නේ. මට කෝටුවකුත් තියෙන. ඉතින් මං යන පැත්ත වාමනේ කියන මේ මිතන් මෙහෙමිතුත් මෙහෙමිතන එක. ඒකද මඤ්ඤණාව කියලා කියන්නේ. පපංචේනකොට එයා කුළුහරකෙක් වගේ මට සම්බන්ධ නැහැ ඉතින්. එයා දුවලමාරයි පස්සේ. මට හොරෙන් දුවලමාරයි මම ඉන්න සමහරට විපස්සනා මධ්‍යස්ථානේ භාවනා කූඩුවේ වෙන්න පුළුවන් එර්මිනිය ගොතාගෙන නවගුණ වලත් අරගෙන හොඳට පද්මාසනෙන් ඇඟිලි පහත් සම්බන්ධයි හුස්මත් හොඳට රැඳෙනවා. මම දිංගි වෙලාවකින් මම මුකුහෙදෝ නාට්‍යක රංගපාන කාමර නාට්‍යක හරි දේශ නාට්‍යක හරි ඉරිසියා නාට්‍යක අනේකයි ප්‍රපංචයේ සිද්ධ වෙන්නේ. ඉන්න භාවනා ශාලාවේ හිත මේ ලාස් වේගස් වල එහෙම නැත්නම් හොලිවුඩ් වල නැත්නම් බොලිවුඩ් එහෙම නැත්නම් නාගසාකි හිරෝෂිමා වල අනේ වගේ තත්ත්වයක තමයි ප්‍රපංචයේ සමා වෙන්න සෙරුවන් සර්ණයි මම රොෂාන්. මේ කාලාත්‍රයත් එක්ක ගත්තොත් ඒ කියන්නේ ප්‍රපංචය කියන්නේ ඉදිරියට, ඒ කියන්නේ වර්තමානයේ ඉඳලා ඉදිරියට අපි හිතාගෙන හිතාගෙන යන එකක්. ඊළඟට මඤ්ඤණාව කියන්නේ අපි කලින් ඉඳලා හිතාගෙන ඉන්න දෙයක්, ටිකක් අතීතයට සම්බන්ධ කරලා. මන් දන්නේ එහෙම ගත්තොත් හරිද කියලා පොඩ්ඩක් සත්‍යජිත්තුමා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ඒක? ප්‍රශ්නේ මට තේරුණා නම් ජයන්ත මහත්මට පුළුවන් මට උදව්වක් කරන්න. සමහර ඒවත් එක පාට මට එන්නේ නැහැ ඔළුවට. මගේ ඔළුවේ මෝඩයි තාම ඒ අංශි. ආ තේරුවන් සම්මත සත්‍යමුණ ඇත්තට මට හිතුණා මේ ප්‍රශ්නේ අහ අනකොට ඒකේ සත්‍යතාවයක් තියෙනවා කියලා ඒ හිතන විදිහේ ඒ හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේ සංකින් මඤ්ඤස කියලා කියනකොට මේ එතන ඒතපෝ භික්ෂුන් වහන්සේලා කොයි විදිහටද ඒක ගැන හිතාගෙන ඉන්නේ කියන අර්ථය වගේ. ඒ කියන්නේ ඇත්තටම එතන විනිශ්චයක් දීලා තියෙනවා යම් දෙයකට මේ ආශ්‍රවයයි කියලා. ඒක අතීතයේදී ලැබුණු අත්දැකීම් හෝ ඒ සිතුවිලි ධාරාව ඔස්සේ ගත්ත තීරණයක් මේක මේ ආකාරයයි කියලා. එතකොට එතන මඤ්ඤණා කිරීම තියෙනවා. යම් කිසි විනිශ්චයකට ඇවිල්ලා තියෙනවායි කියලා. ප්‍රපංචයක් කියනකොට මට හිතුණා ආකාර දෙකකින් වෙන්න පුළුවන් කියලා. එකක් තමයි ඒ වගේ විනිශ්චයකට එන්න කලින් ලොකු ප්‍රපංචයක් කරලා විනිශ්චයක් හදාගන්න පුළුවන්. අපි දැන් කෙනෙක් ගැන බාහිර දෙයක් ගැන හරි හිතලා කියන්නේ මේ විදිහට වෙන්න පුළුවන් අහවල් දෙය නිසායි මේ දෙය කිව්වේ ආරම කියලා. එහෙමනම් මේ මනුස්සය නරක මනුස්සයෙක් කියලා මඤ්ඤණාවකට එන්න පුළුවන් කියලා. ඒකට ප්‍රපංචයන් ඔස්සේ මඤ්ඤණාවකට එන්න පුළුවන් වගේ අදහසක් වගේ ඇති වුණා. මේක ඉතින් ඇත්තටම මේ විවෘත එක එක පැති වලින් බැලීම සඳහා ඒ විදිය අදහසක් ඇති වෙනින්ද මට හිතෙනවා රොෂාන් මහත්මයා කිව්වේ දැන් මඤ්ඤණා කියන එක වර්තමානයේ ගත කියන්නේ වර්තමානයේ පවතින විනිශ්චයක්. ඒක ප්‍රපංචය කියනකොට විතරම අනාගතයේ ගොඩනැගීමක් කතා හැදීමක් වගේ දැක් කතා ගැටීමක් වගේ දෙයක් කියන එක තමයි වැටහුනේ. සත්‍යතුමා මම හිතන එක පැහැදිලි වෙති කියලා තේරුම් ගන්න. ඔව් මම හිතනවා ඒ කියපු කතාව එහෙමනම් යහ ප්‍රශ්නෙට ඒක තමයි වෙන්න ඕනේ එතකොට. හැබැයි මඤ්ඤණාව නෑ මම හිතන්නේ කාරිය ප්‍රපංච හැමතිස්සෙම අනාගතයට යන්නේ. හැබැයි අතීතයේ තියෙන දේවල් අනුව තමයි මම කතන්දරය හදාන්නේ. මගේ හිතේ තියෙන මේ සංඥාවල් අතීතයේ තිබිච්ච ටූල්ස් ටික අරගෙන වර්තමානයේ මට අමතකෙලා වර්තමානයේ අමතක කළා වර්තමානයේ පස්සට දාලා මම අනාගතයේ කතන්දරයක් හදන එක තමයි ප්‍රපංච වෙන්නේ. බොහොම හොඳයි. බොහොම හොඳයි නේද? ආ. බොම් පින් බුදුසමයි.